සියලු දහම් මැසීමට කැමැති සියලු දෙනා ඒ උතුම් සද්ධර්මය අසන්නට ලැබුණා. සිත සතුටු භාවයේ ඇතු වූ බවට පත් වෙත්වා කියන අදහසින් දේවත ආරාධනා කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සතියේ සාකච්ඡා කළ සූත්‍රයේ මතකද? මොකක් ගැනද අපි ගිය සතියේ සාකච්ඡා කළේ? සත්‍යිබං සූත්‍රයේ මොනවද විභාග කළ අපි කතා කළේ? චතුරාර්ය සත්‍ය ධර්මය. හොඳයි. අද දේශනා කරන්නේ අපි සාකච්ඡා කරන්නේ අසුතවන්තු සූත්‍රය කියලා සූත්‍රයක්. මේ තියෙන සංයුත්ත නිකායේ මහා වර්ගයේ කියන මහා වර්ගයේ තමයි මේ සූත්‍රය සඳහන් වෙන්නේ. නම් අපි හැම දිනාම මේ උතුම් සද්ධර්මය අපගේ නිවන් මගට හේතුවක් වේවා, අවබෝධය ඇති කරගන්නට ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා යම් බඳු නිවෙනකින් නිවි සැනහුණාද, මේ සංසාර දුක කෙලවර කරාද, ඒ දුක් කෙලවර කිරීම පිණිසම මේ උතුම් අවබෝධය හේතු වෙත්වා කියන අදහසින් සාදු කියලා අපි මේ සූත්‍රය සාකච්ඡා කරමු. හොඳයි. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තත් මේ සූත්‍ර දේශනාවත් භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමෙහි වැඩ ඉන්න වෙලාවෙම සඳහන් කරන දේශනා කරන සූත්‍ර ධර්මයක්. මේ සූත්‍රයේ නම අසුතවන්තු සූත්‍රය. අසුතවන්තු කියලා කියන වචනේම තේරෙනවා සූත්‍රය මොකක්ද කියලා. අසුතවන්තු කියලා කියන්නේ ශ්‍රුතවත් කියන්නේ අසාගත්තු කෙනාට. අසුතවන්තු කියලා කියන්නේ අසා නොගත් කෙනාට. මොනවද අසා නොගත්තේ? යම් කිසි කෙනෙක් මේ ධර්මය අසාගෙන නැත්තම්, මොන ධර්මයේද මේ පටිච්ච සමුප්පන්න ධර්මය අසා දැනගෙන නැත්තම්, ඒ වගේම ස්කන්ධ කිව්වම මොනවද? මේ පංචස්කන්ධය දන්නේ නැත්තම්, රූපය පිළිබඳව දන්නේ නැත්නම්, වේදනාව පිළිබඳව දන්නේ නැත්නම්, සංඥාව පිළිබඳව දන්නේ නැත්නම්, සංඛාරය පිළිබඳව දන්නේ නැත්නම්, විඥාන පිළිබඳව දන්නේ නැත්නම්, ඒකට කියන මොකක් කියලාද? පංචස්කන්ධ ධර්මයන් පිළිබඳව දන්නේ නැහැ කියලා. එතකොට ස්කන්ධ. ඒ වගේම ධාතු. ස්කන්ධ පිළිබඳවත් දන්නේ නැහැ. ඒ වගේම ධාතු පිළිබඳවත් දන්නේ නැහැ. මොනවද ධාතු? පඨවි ධාතුව, ආපෝ ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව, ආකාශ ධාතුව, විඥාන ධාතුව, නිබ්බාන ධාතුව. මේවා ගැන අහලා නැත්නම් තේරුණාද? ඊළඟට ස්කන්ධ ධාතු ආයතන. ඇහැ ගැන දන්නේ නැත්නම්, කන ගැන දන්නේ නැත්නම්, නහසය ගැන දන්නේ නැත්නම්, දිව ගැන දන්නේ නැත්නම්, ශරීරය ගැන දන්නේ නැත්නම්, මනස ගැන දන්නේ නැත්නම්, ඒකට කියනවා ආයතන දන්නේ නැහැ කියලා. තේරුණාද? එතකොට ස්කන්ධ ධාතු ආයතන කියන මෙන්න ඒ පටිච්ච සමුප්පාදය. මේ ස්කන්ධ ධාතු ආයතන, ඒ වගේම පටිච්ච සමුප්පාදය පිළිබඳව දන්නේ නැත්නම්, ඒ වගේම සතර සතිපට්ඨානය පිළිබඳව දන්නේ නැත්නම්, කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර සතිපට්ඨානය පිළිබඳව දන්නේ නැත්නම් එයාට කියන මොකක් කියලාද? ඒක අහගෙන නැත්නම් කියන්නේ අසෘතවත්ත. දැන් මේ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ ඇයි? අපි මේ එකතු වුණේ ඇයි? ශ්‍රුතවත් භාවය ඇති කරගන්න නේ. ශ්‍රුතවත් භාවය ඇති කරගන්න. දැන් අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ කාරණා පිළිබඳව. එතකොට අසෘතවන්තු. හොඳයි. ඔන්නෝ කාරණා ගැන දන්නේ නැත්නම්, අහගෙන නැත්නම් ඒකට කියන මොකක් කියලාද? අසෘතවත් භාවය කියලා. ඒ මොකද? ඒ එහෙම අහගත්තේ නැති සියලු දෙනා තුළ මේ සත්වයේක ඇත, පුද්ගලයේක ඇත කියන ස්වභාවයකින් තමයි ජීවත් වෙන්නේ. තේරුණා? හොඳයි. හොඳයි. ඒ සූත්‍රය ඔන් පිළිබඳව සඳහන් වෙන සූත්‍රයක්. අසුතවා භික්කවේ පුතුජ්ජනෝ ඉමස්මින් චාතුම්මහා භූතිකස්මින් කායස්මින් නිබ්බෙන්දෙය්‍යපි විරජ්ජෙය්‍යපි විමුච්ඡෙය්‍යපි තං කිස්ස හේතු. මහන් මේ භාග්‍යවතුන් වහන්සේම භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා දේශනා කරන දේශනාව. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව, ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව, පටිච්ච සමුප්පාදය පිළිබඳව, හෝ ඒ වගේ ගැඹුරු කාරණාවක් තමයි, අවබෝධ කරගත යුතු කාරණාවක් තමයි භාග්‍යවතුන් වහන්සේ ආමන්ත්‍රණය කළ දේශනා කරනවා නම් දේශනා කරන්නේ. එතකොට අසුතවා භික්කවේ පුතජ්ජනෝ ඉමස්මින් චාතුම්මහා භූතිකස්මින් කායස්මින් නිබ්බෙන්දෙය්‍යපි. මේ අසෘතවත් පුතජ්ජන තිමේ මෙන්න මේ චාතුම්මහා භූතිකස්මින් මේ සතරමහා භූතයන්ගෙන් හටගත්තු මේ කයෙහි නිබ්බින්දෙය්‍යපි. මේ වචනය තේරුම් ගත යුතු වචනයක්. නිබ්බින්දෙය්‍යපි, විරජ්ජෙය්‍යපි, විමුච්ඡෙය්‍යපි කියලා සඳහන් කරනවා මේ අසෘතවත් පුතජ්ජනය. ඒ කියන්නේ අර මුලින් සඳහන් කළ කාරණා ටිකක් තියෙනවා. ස්කන්ධ ගැන දන්නේ, ආයතන ගැන දන්නේ, ඒ පිළිබඳව දන්නේ. ඉතින් අන්නේ එහෙම දන්නේ නැති කෙනා ඉමස්මින් කායස්මින් නිබ්බින්දෙය්‍යපි. ඒ මේ කය පිළිබඳව මේ මහණෙනි නූගත් පුහුදුන් තෙමේ සතර මහා භූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි උකටලී වන්නේ වේ. එයා දන්නේ නැහැ මොනවද අරවහගෙන නැහැ. මොනවද? ස්කන්ධ ගැන දන්නෙත් නැහැ. ඊළඟට ධාතු පිළිබඳව දන්නෙත් නැහැ. ආයතන පිළිබඳව දන්නෙත් නැහැ. පටිච්ච සමුප්පාදය පිළිබඳව දන්නෙත් නැහැ. සතර සතිපට්ඨානය ගැන දන්නෙත් නැහැ. නමුත් එහෙම වුණත් ඒ පුද්ගලයාත් මේටත් මේ චතුම්මහා භූතික, ඒ කියන්නේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු මේ ශරීරයේ පිළිබඳව නිබ්බින්දෙය්‍යපි. කලකිරීම ඇති වෙනවා. තේරුණා? කියන්නේ මේ ශරීරයේ පිළිබඳව කලකිරීම ඇති වෙන්න අර ටික දැනගන්න ඕනිද? නෑ. ඒ ටික දැන් කෝලිය උපතිස්ස බුදුහාමුදුරුව ළඟට එනකොට, බුදුහාමුදුරුව අස්සජී ස්වාමීන් වහන්සේ හමු වෙනකොට මේ ටික දැනන් හිටියා නෑ. එතකොට ඒ වගේ මේ කෙනෙකුට මේ ශරීරය පිළිබඳව කලකිරෙන්න අර ටික අවශ්‍ය කරන්නේ නැහැ. එහෙම කලකිරෙන්න පුළුවන්. නිබ්බින්දෙයපි කියලා කියන්නේ කලකිරෙනවා. කලකිරෙනවා කියවහම සාමාන්‍ය මොන වගේ දෙයක්ද හිතට ඇති වෙන්නේ? කලකිරෙනවා කියවහම මෙතන කලකිරීම කියලා කියන්නේ කරුණු දැන අවබෝධයට පත් වෙනවා. දැන් බෝසතාණන් වහන්සේ මොකක් ගැනද කලකිරුණ කිව්වේ? අපි පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්න. සතර පෙර නිමිති දැකලා මොකක් ගැන කලකිරුණ? උන්වහන්සේ කලකිරීම ඇති කරගත්තා. මොකක් දැකලාද? සතර පෙර නිමිති දැකලා. එතකොට කලකිරුණ කිව්වේ මොකද්ද? මේ අවබෝධයටපත් වුණා. ඒයි තියෙන යථා ස්වභාවය දැනගත්තා. තේරුණාද? ඒ යථා ස්වභාවය වැටහෙන්න ගත්තා. අන්න ඒකට තමයි කියන්නේ කලකිරෙනවා කියන්නේ. දැන් කලකිරෙනවා කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මූණ ඉල්ලගෙන මූණ ටිකක් ඇඹුල් කරගෙන එහෙම ඉන්න එකක් තමයි මේ කලකිරීම කියලා. එහෙම අදහසකුත් එන්න පුළුවන්. හැබැයි එහෙම එකක් නෙමෙයි. කරුණු දැන අවබෝධයටපත් වීම තමයි කලකිරීම කියලා කියන්නේ. හොඳයි. විරජ්ජෙයපි කියලා කියන්නේ නොයලී සිටීම. විමුච්චෙයපි කියන්නේ මිදීම. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා, මහණෙනි, අසුතවා භික්ඛවේ පුතජ්ජනෝ ඉමස්මින් චාතු මහා භූතිකස්මින් කායස්මින් නිබ්බින්දෙයපි. මහණෙනි, මේ අසුතවත් පුතජ්ජන තෙමේ මේ චතුර්මහා භූතයන්ගෙන් හටගත්තු කයෙහි නිබ්බින්දෙයපි කලකිරෙනවා, විරජ්ජෙයපි නොයලී සිටිනවා, විමුච්චෙයපි මිදෙනවා. තංකිස්ස හේතු. ඒකට හේතුව මොකක්ද? දිස්සන්ති භික්ඛවේ ඉමස්ස චාතුම්මහා භූතිකස්ස කායස්ස ආචයෝපි අපචයෝපි ආදානම්පි නික්ඛේපනම්පි. මේ කාරණා හතර. මෙහෙම කලකිරෙන හේතුව මොකක්ද? කොහොම කලකිරෙන්නද? අර ස්කන්ධ ගැන දන්නේත් නැතුව, ආයතන ගැන දන්නේත් නැතුව, ධාතු පිළිබඳව දන්නේත් නැතුව මේ ශරීරය පිළිබඳව, මේ කය පිළිබඳව කලකිරෙන හේතුව මොකක්ද? මේ කයෙහි ආචයෝපි අපචයෝපි, මේ කයෙහි වැඩිමක් තියෙනවා. ඒකට ස්කන්ධ ගැන දැනගන්න ඕනේ. මේ කයෙහි දැන් අපි අහුවොත් එහෙම, අපිට හැමෝටම පුංචි කාලයක් තිබුණානේ. කෝ ඒක කියලා අහුවොත් මොකෝ කියන්නේ? දැන් කතා කරන්න. ඒක කෝ කියලා අහුවොත් මොකද කියන්නේ? ඒක විපරිණාමයට පත් වෙනවා නේ. එතකොට අන්නේ ඒක තේරුම් ගන්න මේ ස්කන්ධ ගැන දැනගෙන තියෙන්න ඕනේ. නෑ, ඒක සාමාන්‍යයෙන් තේරෙනවා නේ. ඕනම කෙනෙකුට ඕනම කෙනෙක් දන්නවා ඒ කාලය නැති වුණා. ඒ වගේ මේ කාලේ මේ කයෙහි ආචයෝපි වැඩිමක් පේනවා. අපචයෝපි පිරිහීමක් පේනවා. දැන් ඒ කාලේ මොකක්ද උනේ? පුංචි කාලේ පිරිහුණා. දැන් තියෙන කාලේ තව ටික කාලයකදී මොකද? ජීවත් වුණොත්, මේ ශරීරය පැවතුනොත් මේක පිරිහිලා යනවා. ආදානම්පි හට ගැනීමක් තියෙනවා. නික්කේපනම්පි නික්මීමක්, මැරීමක් මේ දැන් පේනවා. මැරීමක් කියලා කිව්වේ මේ ශරීරයේ මේ මහ පොළොවට කඩන් වැටීමම නෙවෙයි. එහෙනම් දැන් අපි කිව්වේ දැන් අපිට පුංචි කාලයක් තිබුණා. දැන් ඒකේ මොකක්ද වෙලා තියෙන්නේ? නික්මිලානේ. ඒක දැන් අපව ගන්න පුළුවන්. දැන් මැරුණාන් පස්සේ අපෝ මේ මිනිස්සේ මේ ශරීරයට දාන්න පුළුවන්. ඒත් අර පුංචි කාලේ අරගන්න පුළුවන්. බෑ. දැන් තරුණ කාලයක් ගෙවිලා ගිහිල්ලා එතකොට ඒක ගන්න පුළුවන් ද? ගන්න බෑ. අන්න ඒක නිසා නික්කේපනම්පි නික්මීමක් තියෙනවා. තස්මා తత్రా సుతవా పుతజ్జనో నిబ్బిందయ్యపి విరజ్జయ్యపి విముచ్చయ్యపి. అన్న ఏ నిసా అశ్రుతవత్ పుతజ్జనేకువత్ మే శరీరే నిబ్బిందయ్యపి కలకిరీమ ఎతి కరగన్న పుల్వా. ఏవగేమ నొయలీమ ఎతి కరగన్న పుల్వా. ఏవగేమ మిబీమ ఎతి కరగంట పుల్వా. ఏ నిసా බොහෝ ඍෂිවරු ආදී උදවිය මේ ශරීරය පිළිබඳව කලකිරි ස්වභාවය ඇති කරගෙන බණ භාවනා ආදී කරනවානේ අපි දන්නවානේ. හොඳයි. යංචකෝ ඒතම් භික්ඛවේ වුච්චති චිත්තං ඉතිපි මනෝ ඉතිපි විඥානං ඉතිපි తత్ర సుతవ పుతజ్జనో నాలం నిబ్బిందేతుం నాలం విరజ్జితుం నాలం విముచ్చతుం తం కిస హేతు. హబై ఎహెమ శరీరే పిలిబందవ కలకిరీమ ఎతి ఉనాట ఎహెమ శరీరే పిలిబందవ నొయలీమ ఎతి ఉనాట ఎహెమ శరీరే పిలిబందవ మిదీమ ఎతి ఉనాట బుదు భాగ్యవతున్ వహన్సే సంధాన్ కర్నవా ఉచ్చతి చిత్తం ఇతిపి మనో ఇతిపి విజ్ఞానం ఇతిపి తత్ర సుతవ పుతజ్జనో నాలం నిబ్బిందతున్ నాలం విరజ్జితున్ నాలం విముచ్చతు. మే హిత పిలిబందవ మే చిత్తం ఇతిపి మే హిత కియల కియన మనో ఇతిపి మనసేయై కియన విజ్ఞానం ఇతిపి విజ్ఞానేయై కియన మే ధర్మే పిలిబందవ అశృతవ పుతజ్జనేట నాలం నిబ్బిందితు කලකිරෙන්ට බෑ. නාලං විරජ්ජිතු නොයලී සිටින්ට බෑ. නාලං විමිච්ඡතු මිදිලා ඉන්න බෑ. මිදෙන්ට බෑ. තං කිස හේතු. ඒකට හේතුව මොකක්ද? දීඝරත්තං හේතං භික්ඛවේ අසුතවතෝ පුතජ්ජනස්ස අජ්ජෝසිතං මමහිතං පරාමත්තං ඒතං මම ඒතෝ හමස්මි ඒසෝ මේ අත්තහති. තස්මා తత్ర అసుతవ పుతజ్జనో నాలం నిబ్బిందితుం నాలం విరజ్జితుం నాలం విముచ్చతుం. ඇයි මේ කය පිළිබඳව කලකිරෙන්ට පුළුවන්, නොයලී සිටින්ට පුළුවන්, මිදෙන්ට පුළුවන්, ඒ වුණාට අශෘතව පුතජ්ජනයට මොකක් පිළිබඳවද නොයලී සිටින්න බැරි? සිත පිළිබඳව, මනස පිළිබඳව, විඥානය පිළිබඳව. ඔය තුනම කියන්නේ සිතට. එතකොට ඒ අශෘතව පුතජ්ජනයට මෙහි නොයලී සිටින්න බෑ. ඒකට හේතුව තමයි තංකිස හේතු. දීඝරත්තං හේතං භික්ඛවේ අශෘතවතෝ පුතජ්ජනස්ස අජ්ජෝසිතං මම ඊතම් පරාමට්ටං ඊතම් මම. දීර්ඝ කාලයක් තිස්සේ දීඝරත්තං හේතම් භික්ඛවේ. මහණෙනි මේ අසෘතවත් පුතජ්ජනය දීර්ඝ කාලයක් තිස්සේ අජ්ජෝසිතං බැසගෙනම මොකක්ද කරලා තියෙන්නේ? මම ඊතම් මමය අජ්ජෝසිතං මම ඊතම් පරාමට්ටං මේ මමය කියන එකේ බැසගෙනම ඒක පරාමර්ශණය කරගෙනම ඒතම් මම මේ මමය මේ මගේය ඒතෝ හමස්මි මේ මම වෙමි ඒසෝ මේ අත්තාති මේ මගේ ආත්මයයි කියලා මේ දීර්ඝ කාලයක් තිස්සේ එහිම බැසගෙන ඉඳලා තියෙනවා. තේරෙනවනේ? දීර්ඝ කාලයක් තිස්සේ ඒ මේ මමය මගේය මගේ ආත්මයේ කියන මේ අදහසේ සංකල්පයේ බැසගෙන ඉඳලා තියෙන ඒ නිසා මේ අසුතවත් පුතජ්ජනයට තස්මා తత్ర అసుతవ පුතජ්ජනෝ නාලං නිබ්බින්දිතු මේ හිත පිළිබඳව කලකිරෙන්න බෑ. නාලං විරජ්ජිතුන් මේ හිතේ නොයලී සිටින්ට බෑ. නාලං විමුච්චිතුන් මේ හිතේ නොයලී සිටින්න බැ. මිදීමක් ඇති කරගන්නට බෑ. හොඳයි. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒ භික්ෂුන් වහන්සේලාට වරම් භික්ඛවේ අසුතවා පුතුජනෝ ඉමං චාතුම් මහා භූතිකං කායං අත්තු උපගච්ඡේය තත්තේ නත්වේ චිත්තං තං කිස හේතු. මේ අසුතවත් පුතජන තෙමේ මෙහෙම වරම් භික්ඛවේ අසුතවා පුතජනෝ ඉමං චාතුම් මහා භූතිකං කායං අත්තනු උපගච්ඡේය නත්වේව චිත්තං තං කිස හේතු. මේ අසුතවත් පුතජන තෙමේ මේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු මේ කයෙහි මෙතන පොඩි කාරණාවක් සඳහන් කරන්න ඕන. මෙතන සඳහන් වෙනවා මේ අසුතවත් පුතජන තෙමේ මේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු මේ කයෙහි කය පිළිබඳව අත්තනු උපගච්ඡේය ආත්ම වශයෙන් ගැනීම උතුම් කියලා අර මුල වචනේ සඳහන් වෙනවා. ඒක මම මේ සූත්‍රයේ අවසානයේ තමයි එතන විස්තර කරන්න වෙන්නේ. උතුම් තත් නත්වේව චිත්තං සිතෙහිම ගැනීම මහණෙනි ඇසීවු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ සතර මහා භූතයන්ගෙන් හටගත් ශරීරය ආත්මයයි ගන්නේ නම් උතුම්. තේරුණාද? දැන් මුල කියව එකට ගැටනවා නේද? ඒක හේතුවක්. මේ භාග්‍ය අට කතාවේ මේක විස්තර කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරනකොට මුලින්ම මේ සිත මුල මේට මුල කාරණාව මම කිව්වේ අසුතවත් පුතජන තෙමේ මේ ශාරීරිය පිළිබඳව කලකිරෙන්න පුළුවන්, හිත නමුත් හිත පිළිබඳව කලකිරෙන්න බෑ කියලා භාග්‍යවතුන් වහන්සේකට හේතු කියනවා. එහෙම හේතු කියනකොට ඉදිරිපස වැඩ සිටි ස්වාමීන් වහන්සේලාගේ සිත අරූප ධානයකට සමවදිනවා. අට කතාව තුළ එහෙම විස්තර කරනවා. එතකොට දැන් මේ නැවතත් රූපයට අරූප ධානයක ධර්මයේ දේශනා කරන්නට ධර්මය අවබෝධ කරගන්නට බෑ. ඒ නිසා නැවතත් මේ රූප මේ ප්‍රකෘති භාවයට ගන්න තමයි මේ අදහස ප්‍රකාශ කරන්න කියලා අට කතාව තුළ දක්වලා තියෙනවා. හොඳයි. එතකොට අත්තුනූපගච්චේ තත් නත්වේව චිත්තං සිත එලෙස ගැනීම නොම මැනවි. හිත එහෙම ගන්න එහෙම ගන්න බෑ. තංකීස හේතු, ඒට හේතුව මොකද්ද? දිස්ථායම් භික්කවේ චාතුම්මහා භූතිකෝ කායෝ ඒකම්පි වස්සන් තිට්ඨමානෝ දේපි වස්සානි තිට්ඨමානෝ තීනි වස්සාපි තිට්ඨමානෝ චත්තාරිපි වස්සානි තිට්ඨමානෝ පංචපි වස්සානි තිට්ඨමානෝ දසපි වස්සානි තිට්ඨමානෝ වීසතිපි වස්සානි තිට්ඨමානෝ තිංසපි වස්සානි තිට්ඨමානෝ චත්තාරි සම්පි වස්සානි තිට්ඨමානෝ පඤ්ඤා සම්පි වස්සානි තිට්ඨමානෝ වසතම්පි තිට්ඨමානෝ භීයෝපි තිට්ඨමානෝ යංචකෝ ඒතම් භික්ඛවේ උච්චති චිත්තං ඉතිපි මනෝ ඉතිපි විඤ්ඤාණං ඉතිපි තං රත්ත්‍යාච දිවස්සච අඤ්ඤ දේව උප්පජ්ජති අඤ්ඤා නිරුජ්ජಂತಿ. හොඳයි. එතකොට නැවතත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ චතුර්මහා භූතයන්ගෙන් හටගත්ත මේ ඒ කවර හේිනයත් මහණෙනි සතරමහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරය එක්වසක් සිටුනේම දෙවසක් සිටුනේම තෙවසක් සිටුනේම සිව්වසක් සිටුනේම පස්වසක් සිටුනේම දසවසක් සිටුනේම සියවසක් සිටුනේම තිස්වසක් සිටුනේම සතලිස්වසක් සිටුනේම පනස්වසක් සිටුනේම සියවසක් සිටුනේම ඉන් වැඩිකල් සිටුනේම පැනේ. මහණෙනි යමෙක් සිතයයි මනසෙයි විඥානයයි කියනු ලැබේද ඒ සිත රෑද දවල්ද අනිකක්ම උපදී අනිකක්ම නිරුද්ධ වේ. මේක තේරෙන්නේ නැහැ නේද කවුරුද? එතකොට දැන් අපි හිතමු අපි දැන් අවුරුදු 30ක් ජීවත් වුණා කියලා. එතකොට මේ අර හිත පිළිබඳව දන්නේ නැති කෙනෙක්, මේ සිත පිළිබඳව දන්නේ නැති කෙනෙක් මේ තමන්ගේ ජීවිතය දිහා බැලුවාම එයා අතීතයේ ජීවත් වෙලා ඉඳලා තියෙනවා. තේරුණා? කියන්නේ දැන් අවුරුදු අසුත් අවුරුදු දැන් පුංචි කාලේ අපි ජීවත් වෙලා ඉඳලා තියෙනවා. ඒ ජීවත් වුණු මම තමයි තාමත් ඉන්නේ. දැන් ඒ පුංචි කාලේ මගේ නෙවෙයිද කියලා මගේද? දැන් අපිට පුංචි කාලයක් තිබුණානේ. ඒ පුංචි කාලය මගේද කියලා ඇහුවා. සම්මුති වශයෙන් ගන්නෙන්නේ මගේ කියලා. ඒ පුංචි කාලය මගේද? පින්තූර දෙය බල්ල කියලා මේ මම පොඩි කාලේ. ආ. ඈ? පුංචි කාලේ පින්තූර දෙය බල්ල කියලා මේ මගේ පොඩි කාලේ. මම මේ මම ඉන්නේ පුංචි කාලේ. ආ. ඒ තින්ද මම තමයි. ඔව්. ඇත්තටම එහෙම අපි දැන් එහෙමනේ භාවිතා කරන්නේ. ඔව්. හැබැයි පුංචි කාලේ මගේ කියන්නත් බෑ. මගේ නෙවෙයි කියන්නත් බෑ. ඇයි හේතු? ඒ හේතුඵල ධර්මයේ නිසා ඒ කාලය සකස් වෙලා වෙච්ච එක. දැන් මේ කාලේ මොකක් නිසා සකස් වුණාද? ඒ හේතුඵල නිසා සකස් වෙච්ච එක. එතකොට ඒ කාලේ මගේ කියන්නත් බෑ, මගේ නෙවෙයි කියන්නත් බෑ. තේරෙනවද? ඔව්. එතකොට මහණෙනි යමක් මේ සිතේයි මනසේයි විඥානයේයි කියනු ලැබේද? ඒ සිත රෑද දහවල්ද අනිකක්ම උපදී අනිකක්ම නිරුද්ධ වේ. මේකට උදාහරණකුත් භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන පසුව හැබැයි මේ හිත කියන එක දැන් හිත කියන එක හැම වෙලාවකම එකක් නිරුද්ධ වෙලා අනිකක්ම උපදිනවා. හිතේ ස්වභාවය එහෙමයි. තේරුණාද? කයෙහි ස්වභාවයත් හැම වෙලාවකම ඉපදෙනවා නිරුද්ධ වෙනවා. කයේ ස්වභාවයත් ඒකමයි. සිතේ ස්වභාවයත් ඒකමයි. උපදිනවා නිරුද්ධ වෙනවා. දැන් අපි හිතමුකෝ මේ මෙන්න මේ පෙට්ටිය පිළිබඳව දැන් මේ දැන් දකින්නට මොකක් හරි සිතක් උපදිනවනේ. දැන් මේ වටාරුත් දිහා බැලුවාම තව සිතක් උපදිනවනේ. දැන් මේක නිරුද්ධ වෙලාම තමයි මේ සිත උපදින්නේ. මේ ඒ එන්නේ ඒ වගේ මේ හිත හැම වෙලාවකම එකක් නිරුද්ධ වෙලාම තමයි තව එකක් උපදින්නේ. ඒක නිරුද්ධ වෙලාම තමයි තව එකක් උපදින්නේ. බලන්න මේ උදාහරණ බොහොම වටිනා උදාහරණයක් භාග්‍යවතුන් වහන්සේ දක්වනවා. සෙය්‍යතාපි භික්ඛවේ මක්කටෝ අරඤ්ඤේ පවනේ චරමානු සාකං ගණ්හාති තං මුංචිත්වා අඤ්ඤං ගණ්හාති. කැලේ සැරිසරන වඳුරා දැන් උට ගමනක් තියෙනවනේ. කැලේ සැරිසරන වඳුරා දැන් ඌ කෑම හොයාගෙන යනවා. ඌ දැන් මේ කෑම හොයාගෙන යන්නේ කොහොමද? ගහින් ගහට පැන යනවා. ඒ පනින අතරේ ඔහුගේ වෙන ක්‍රියාවක් තියෙනවා. මොකද්ද? කතා කරන්න. හැම වෙලාවකම අත්ත අල්ලනවා. එතකොට ඒ අත් අල්ලගෙන අනිත් පිම්ම පනිනකොට මොකද වෙන්නේ? අර අත්ත තැරලා තව අත්තක් අල්ල ගන්න. එතකොට තම් මුංචිත්වා අඤ්ඤං ගණ්හාති. ඒව මේවකෝ භික්ඛවේ යදිදං උච්චති චිත්තං ඉතිපි මනෝ ඉතිපි විඤ්ඤාණං ඉතිපි තං රත්ත්‍යාච දිවස්සච අඤ්ඤ දේව උප්පජ්ජති අඤ්ඤං නිරුජ්ජති. මේ රෑ දවල් කියලා එකක් නැහැ මේ හිතට. මේ හිත රෑයේ දවාලෙත් මොකද්ද වෙන්නේ? හැම වෙලාවකම අරමුණක් ගන්නවා. ඒ අරමුණ අත්හරිනවා, තව අරමුණක් ගන්නවා. ඒක නිසා අපේ ශරීරයේ වයසට යන බව පේනවා, නමුත් හිත එහෙම වෙන බවක් පේන්නේ නැහැ. තේරුණා? එතකොට ශරීරය මේ දසවසක් හිටියා, 20 වසක් හිටියා, 30 වසක් හිටියා, 40 වසක් හිටියා, 80 වසක් හිටියා, 100 වසක් හිටියා, බොහෝ කල් හිටියා කියලා මේ ශරීරයේ පන පේනවා එක. තේරුණා? හැබැයි මේ හිත එහෙම පේන්නේ? එහෙම පේන්නේ නැහැ. එතකොට ඇයි එහෙම පේන්නේ නැත්තේ? ඇයි දැන් එහෙම පේන්නේ නැත්තේ? දැන් මේ හිත බොහොම වේගයෙන් ඇති වෙනවා නැති වෙනවා. ඒ කොහොමද හැම වෙලාවකම මේ අරමුණ අතාරින්නෙම තව අරමුණක් අරගෙන. එතකොට ඒකෙත් මම ඉන්නවනේ. ඒ අරමුණ අතාරින්නේ තව අරමුණක් අරගෙන. ඒකෙත් මම ඉන්න. එතකොට මම හැම කල්ලිම ඉඳලා තියෙනවා. මේ කියන කාරණා තේරෙනවා. මේ මනසෙන් නිහම එකක්. ඒ නිසා හැම කල්ලිම මාව ජීවත් වෙනවා වගේ තමයි පේන්නේ. දැන් අද දවසේම අපි ගත්ත උදේ ඉඳලා නැගිට්ට වෙලා ඉඳලා මේ දක්වාම මම හිටියනේ. එහෙමනේ. එහෙම අපිට දැනින්නේ. මම උදේ ඉඳලා මේ දක්වාම හිටියා කියලා එහෙම දැනෙනවන්නේ නේ. එහෙම දැනින්නේ ඇයි? ඒ හිත උදේ නැගිට්ට වෙලා ඉඳලා හොඳට බලන්න අරමුණක් ගන්නවා, ඒක අතාරිනවා, තව එකක් ගන්නවා, ඒක අතාරිනවා, තව එකක් ගන්නවා. ඒ විදිහට පැවැත්මක් කරනවා. ඒක නිසා උදේ ඉඳලා මේ දක්වාම ඒ හිටියේ මමද කියලා අහුවොත් මම තමයි කියලා තමයි කියන්නේ. හැබැයි ඒ හිටියේ උදේ හිටපු මම නෙවෙයි දැන් ඉන්නේ. මේ කියපු කාරණා ටික තේරුණා. දැන් අපෝ මුලින් ඉඳලා පොඩ්ඩක් මතක් කරගමු. නැත්තම් මේ අගමුල මාරු වෙනවානේ. එතකොට පුදුන් කෙනෙකුටත් අසෘතවත් කෙනෙකුටත් මේ අසෘතවත් කිව්වහම අසෘතවත් පුතග්ජන එක් ඉන්නවා. පුතග්ජන මේ අසෘත පුතජන උදවිය දෙගොල්ලක් ඉන්නවා. කෙනෙක් තමයි අසෘතවත් පුතජනය. අනිත් කෙනා කවුද? සෘතවත් පුතජනය. සෘතවත් පුතජනය. සෘතවත් ආර්ය පුතජනය. එයා අරව ගැන දන්නවා. මොනව ගැනද? ස්කන්ධ ගැන, ආයතන ගැන, ධාතු ගැන, මේ පටිච්ච සමුප්පාදය ගැන, සතර සතිපට්ඨානය ගැන දන්නවා. නමුත් එයා අවබෝධයටපත් වෙලා නැහැ. එයාට කියන මොකක් කියලාද? ශ්‍රුතවත් පුතඥය. පුතඥයි නමුත් ශ්‍රුතවත්. මේ ධර්මීය පිළිබඳ දන්නවා. අහගෙන දැනගෙන තියෙනවා. තේරුණා? එතකොට තව කෙනෙක් ඉන්නෝ එහෙම එකක් දන්නේ නැහැ. හොඳයි. එතකොට මේ අශ්‍රුතවත් පුතඥය කරුණු දැන නොගත්තත් මේ ශාරීරිය පිළිබඳව කලකිරීම ඇති කරගන්න පුළුවන්. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව මේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු ශරීරයේහි වැඩිවීමක් පේනවා. ඒ වගේම පිරිහීමකුත් පේනවා. ඒ වගේම හට ගැනීමක් පේනවා, නික්මීමකුත් පේනවා. දැන් මේ කාලේ හටගෙන මේ ඉතුරු කාලයෙන් නික්මිලා. තේරෙනවනේ? ඔව්. එතකොට හැබැයි එහෙම අසෘතවත් පුතඥයට එහෙම ශාරීරිය පිළිබඳව කලකිරෙන්න පුළුවන් වුණාට මේ හිත පිළිබඳව කලකිරෙන්න බෑ. ඇයි හිත පිළිබඳව එහෙම කලකිරෙන්න බැරි? බොහෝ කාලයක් තිස්සේ මොකද්ද කරලා තියෙන්නේ? මේ හිත මමය කියලා බැසගෙන තියෙනවා. ඒකෙම පිරිමැදලා තියෙනවා. එතකොට ඒත මේ මම මගේ ආත්මය මමය මගේ මගේ ආත්මය කියලා ඒකෙන් බැසගෙන ඒකෙම පිරිමැදලා තියෙන ඒකෙම ජීවත් වෙලා තියෙනවා. ඒ නිසාවෙන් අසෘතවත් පුතජ්ජනේකට කවදාවත් පුළුවන් කමක් නැහැ මොකක් වෙන්නද මේ හිත පිළිබඳව කලකිරෙන්න. මේ හිතේ නොයලි සිටින්න බෑ. මිදීම ඇති කරගන්න බෑ. එහෙනම් මේ මිදීම ඇති කරගන්න නම් හිත පිළිබඳව කලකිරෙන්න නම් මොකක්ද ඇති කරගන්න ඕන? ශ්‍රුතවත් භාවය කියන්නේ අර කියපු කාරණා පිළිබඳව දැනගන්න ඕන. දැනගෙන ප්‍රගුණ කරන්න ඕන. එතකොට මේ ශරීරය පිළිබඳව අපිට පේනවා මේ දසවසක් ඉන්නවා, සියවස 20වසක් ඉන්නවා, 30වසක් ඉන්නවා, 40වසක් ඉන්නවා, 50වසක් ඉන්නවා. එහෙම සියවසක් ඉන්න බොහෝ කල් ඉන්නවා. එහි ඉන්නකොට මේ ශරීරයේ මෙච්චර කාලයක් හිටිය කියලා අපිට පේනවා නේ. ඒක අපිට ඇස්වලට ගෝචර වෙනවා. නමුත් මේ හිත එහෙම ගෝචර වෙන්නේ නෑ. ඇයි ඒ ගෝචර නොවන්නේ? මේ හිත කියන එක හැම වෙලාවකම එකක් ගන්නවා, ඒක අතාරිනවා, තව එකක් අල්ලගන්නවා. තේරුණා? ඒ නිසා අර සිහියයි නුවණ අවශ්‍ය මොකටද? දැන් මෙහෙම අර වඳුර පනිනවනේ. පනින්දි දිරච්චත්තක් එහෙම ඇල්ලුවොත් මොකද වෙන්නේ? තමාට මනතුරක් වෙනවනේ. අන්නේ යගේ තමයි. දැන් අපි මෙහිම අපිත් මේ කරුණක් අතාරිනවා, තව අරමුණක් ගන්නවා, ඒ අරමුණ අතාරිනවා, තව අරමුණක් ගන්නවා. මේ වෙලාවේදී අපිට දිරච්ච අරමුණක් හම්බුණා. දිරච්ච අරමුණක් කියන්නේ මොකක්ද? ඕ දේශයෙන් හටගත්තු අරමුණක් අහුණා. මෝහ මොකද වෙන්නේ? අන්න ඒක දිරච්ච අරමුණ, දිරච්ච අත්තක් වෙන. ඒ අන්නේ වගේ එහෙම වුණොත් තමාටම තමයි අනුතර වෙන්නේ. තේරුණාද? දැන් මේ කිසිවක් අරමුණු නොවුනොත් දැන් වඳුර හැම වෙලාවකම පනිනවා, පනිනකොට එකක් අල්ලගන්න එකක් අතාරිනවා. ඒ වගේ මේ හිතත් එක අරමුණක් අල්ලගන්න, ඒක ඇතැල්ලාම තමයි තව අරමුණක් අල්ලන්නේ. එතකොට මේක මෙහෙම ඒක නිසා තමයි මේ ගමනක් පැනවෙන්නේ. තේරුණාද? එතකොට දැන් අර එහෙම අර වඳුර එකක් අත්තක්වත් ඇල්ලුවේ නැත්තම් මොකද වෙන්නේ? ගමනක් පනවන්න බැහැ. තේරුණාද? අන්න ඒ වගේ මේ හිත මේ එකම එකඳු අරමුණක්වත් ඇල්ලුවේ නැත්තම් මොකද වෙන්නේ? සසරක් පනවන්න බැහැ. තේරුණාද? හැබැයි දැන් ගිහිල්ලා උදේට නැගිට්ටාම දැන් හිතට වැඩට යන්න ඕනි කියලා අදහසක් එනවනේ. දැන් මේක අරමුණක් මේක අල්ලන්න නැතු ඉන්න ඕනේ කියලා ඇතහැරියොත් එහෙම රස්සාව නැති වෙනවා. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ඒ නිසා මේක සිහියෙන් නුවණින් කරන්න ඕන. මෙන්න මේ අරමුණ යහපත්, ඒකට තමයි සිහිය අවශ්‍ය, නුවණ අවශ්‍ය. මොකටද මේ අරමුණ යහපත්? මෙලොවටත් පරලොවටත් දෙලොවට වැඩ පිණිස පවතිනවා කියලා ඒ අරමුණ භාවිතා කරන්න ඕන. අර වගේ අරමුණු ආවහම අර දිරච්චතු වගේ අරමුණු තියෙනවා. ලෝභයෙන් හටගන්න අරමුණු තියෙනවා, දේශයෙන් හටගන්න අරමුණු තියෙනවා, මෝහය සිහිය නැති වෙලාවට මෝහයෙන් හටගන්න අරමුණු තියෙන. ඒ නිසා සිහිය පවත්තන්ට ඕන. සිහිය පවත්තනකොට මෝහය දුරු වෙලා යනවා. අන්න එතකොට අර ඒ මේ අරමුණු හඳුන ගන්න පුළුවන්. එතකොට ලෝභයෙන් අරමුණක් එනවා නම්, දේශයෙන් අරමුණක් එනවා නම් ඒක දිරච්චත්තක් බව දැනගන්න ඕන. එතකොට කවුරු හරි කියන්නේ අපි මේ භාවනා කරන්නේ කුමක් සඳහාද? මෙන්න මේ අරමුණු නාල්ලා ඉන්න. තේරුණාද? දැන් භාවනා විතක්ක විචාර දුරු කරලා තමයි ඊළඟ ධ්‍යානෙට යන්න තියෙන්නේ. ඒකෙත් තියෙනවා මොකද්ද? සංඥාවක් තියෙනවා. ඒක අරමුණක්. ප්‍රීතිය හෝ සුඛය හෝ මේවා අරමුණක්. එතකොට ඒවත් අත්හරිනවා. අවසානයේදී සංඥා වේදිත නිරෝධ කියලා සමාපත්තියක් තියෙනවා. අන්නේ සමාපත්තියේ කිසිදු අරමුණක් එතකොට මේ අපි මේ උත්සාහ කරන්නේ සසර නවත්තන්නනේ. සස ඉපදීමනේ දුක. එහෙන හර සියලු අරමුණු වලින් මිදෙන්න තමයි උත්සාහය. තේරුණානේ? ඔය ඉතින් ඒක එකපාරට එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. අවබෝධය ලබාගෙන පිළිවෙලට අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා විදිහට යන්න ඕනි ගමන. සයිනාසර වලට යන්නේ කියලා තමයි. නැත කියන අරමුණේ නේද? ආයි තියෙන්නේ. ඒ කියන්නේ වලට යනවා කියන අරමුණ නැතුව නැහැ කියලා ගත්තම වලට යන්නේ නැහැ කියන අරමුණට යනවා. නිරෝධයෙන් නැතුව වැඩට යන්නේ නැහැ කියන අරමුණේ. නැහැ නැහැ වලට යන්නේ නැහැ කියන අරමුණ ගන්නවා කියලා දෙන්නේ නැහැ කියලා. නැහැ නැහැ මම කිව්වේ එහෙම ගන්න එපා කියලා. ඒ දෙයට නැගිටලා කවුරු හරි කෙනෙක් හිතුවොත් හරි මේක මේ අරමුණක් මේ අරමුණ ඇසුරු කරන්න ඕනේ නැහැ කියලා එයාට අදහසක් ආවද මේ අරමුණු කියන්නේ දුකක් නේ ඇත්තටම අරමුණෙහි බැඳීම අරමුණක ඇලීම අර හරියට මේ හිතට ආහාර දීමක් නේ එතකොට එයා හිතුවොත් එහෙම මේකත් ආහාරයක් කියලා එයාට ඒ ගමන ඒ ජීවිතය පවත්වන්න බැරි වෙනවනේ මම කිව්වේ ඒක ඒ නිසා මේ මෙහෙම කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් කොහොමද දන් දෙන්නේ දන් දෙන්න ඉස්සෙල්ලා පහළ වෙන්නේ අරමුණක් නේ එතකොට මේ අරමුණු කියන්නේ දුකක් පීඩාව ඇති කරන දෙයක් කියලා මෙහෙම විස්තර කර යන තේරෙන්න පුළුවන් නේ හැබැයි මේකට තමයි සිහිය නුවණ තියෙන්න ඕන ඒ සති සම්පජන්නේ සිහියත් නුවණත් තියෙන්න ඕන එහෙම නැත්තම් මේක වෙන පැත්තකට දෘෂ්ටියකට යන්න පුළුවන්. හොඳයි. සම්මානස දන් දෙන එක සම්මානස කිව්වේ කුෂ්ණාව අත්හරින්න තමයි දන් දෙන්නේ. ඒක එතකොට ඒක සිහියෙන්නේ කරන්නේ. එතකොට ඒක කල් සිහියෙන් කරන්නේ. ඒක දැන් මේ මෙලුවටත් යහපත වෙනවනම් පරලෝවක් ඇත්තන් ඒ පරලෝවටත් යහපත වෙනවනම් ඒ අරමුණ පාවිච්චි කළාට වරදක් වෙන්නේ මෙලොව තත් අයහපත සිද්ධ වෙනවා නම් ඒ නැත්තම් පරලොවටත් අයහපත සිද්ධ වෙනවා නම් ඒ අරමුණ ඇසුරු කළ යුතු නැහැ. දැන් අපිට දේශයක් ඇති වෙනවා මේ මොකක් හරි පිළිබඳව. එහෙම ඇති වුණාම අපිට හිතෙනවා නම් අපි දැන් දන්නවා මේක අයින් ඒ දේශය ඇති කරන වස්තු අයින් කිරීමෙන් සැපයක් ඇති වෙනවා. හැබැයි ඒක මේ භවයට මේ ආත්මයට පමණයි. ඒක හැබැයි පරලෝක වශයෙන් ඒක අහිත කරන්නේ. තේරුණාද? එතකොට ඒ අරමුණ ඇසුරු කළ යුතුයිද? නෑ. ඒ වගේ දැන් වැඩට යන එක මෙලොවට යහපත. තේරුණාද? එතකොට ඒක ඇසුරු කරන්න වෙනවා. එහෙම නැත්නම් ජීවත් වෙන්න විදියක් නෑ නේ නේ. හොඳයි. හොඳයි. එතකොට හොඳයි අපි මේ විදිහට සාකච්ඡා කළා. හිත පිළිබඳව කලකිරෙන්න බෑ. හේතුව තමයි මේ අරමුණක් අරගෙන අරමුණක් නිරුද්ධ වෙන්නේ. ඒ නිසාවෙන් මේ අසෘතවත් කෙනෙකුට මේ හිත පිළිබඳව නම් කලකිරීම ඇති කරගන්න පුළුවන්කමක් නෑ. තත්‍ර භික්කවේ සුතවා අරිය ශාවකෝ. අන්න ඒ වචනේ වටිනවා. තත්‍ර භික්කවේ සුතවා අරිය ශාවකෝ පටිච්ච සමුප්පාදං යේව සාදුකං යෝනිසෝ මනසි කරෝති. දැන් අර ඉස්සෙල්ලා අපි කතා කළා අසෘතවත් පුතඥය. එයාට බෑ මේ ශාරීරිය පිළිබඳව යම් ප්‍රමාණයක කලකිරීමක් ඇති කරගත්තත් එයාට හිත පිළිබඳව නම් කලකිරීම ඇති කරගන්න බෑ. ඒකට හේතුත් අපි දැක්කුවා. එතකොට තත්‍ර භික්කවේ සුතවා අරිය ශාවකෝ. හැබැයි සුතවත් කෙනෙක් ඉන්නවා. සුතවත් කියලා කිව්වේ අහලා තියෙනවා. මේ ධර්ම පිළිබඳව අහලා තියෙනවා. එයාට ඇත්තටම අරිය ශාවකෝ කියලා කියන්නේ එයා මේ ආර්ය මාර්ගයට බැසගත්ත කෙනෙක් වෙනවා. නැත්නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතය පවත්වන කෙනෙක් වෙනවා. එයාට තමයි අරිය ශාවකෝ කියලා කියන්නේ. මේ කාරණා අහගෙන ඒ අනුව ජීවත් වෙන්න ඕනා කියලා උත්සාහ කරන කෙනෙක් ඉන්නවා. එයාට කියනවා ආර්ය ශාවකෝ කියලා. හැම අහලා තියෙන හැම පුතක් වෙන පුද්ගලෙක්ම ආර්ය ශාවක වෙනවද? අහලා තියෙන හැම පුතග්ජනෙකම අරිය ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. නෑ. ඒ මොකද අහල එක ක්‍රියාවට දැන් අපි අහලා තියෙනවා. ඇහුවාම දන්නවා. තව කෙනෙක් ඇහුවොත් විස්තර කරන්නත් පුළුවන්. හැබැයි එයාගේ ප්‍රතිපදාව තුල ඒක නැත්නම් එයා අරිය ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. වෙනම පරියායක් වෙනම තොටුපළකින් බැහැසගත්ත වෙනවා. අන්න තිත්තියානේ. ඒ කියන්නේ දැන් මේ ඔය අන්නේ තිත්තිය පරිභාජක කියලා ඔය ධර්මයේ ඔය වචන තියෙනවානේ. අන්නේ තිත්තිය කියලා කියන්නේම මේ භාග්‍යවතුන් වහන්සේ මේ තොටුපොළ දැනගෙනම තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තොටුපොළක් හැටියට පෙන්වන්නේ. එතකොට තොටුපොළ වැරදි තැනකින් බැස්සොත් එයාට එතන අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි නිවැරදි තොටුපොළ හඳුනගෙන බහින්න ඕනේ. එහෙනම් නිවැරදි තොටුපොළ හඳුනගෙන බහින්න නම් මේ බුදු කෙනෙක් දේශනා කළ ධර්මයම ශ්‍රවණය වෙන්න ඕන. ඒක ඒ විදිහෙන් ශ්‍රවණය වෙන්න ඕන. ඒක රහතන් වහන්සේ කෙනෙක්ගෙන්ම ශ්‍රවණය විය යුතු නැහැ. නමුත් ඒ ධර්මයේ ශ්‍රවණය වෙන්න ඕන. එතකොට තත්‍ර භික්ඛවේ සුතව ආර්ය ශාවකෝ පටිච්ච සමුප්පාදං යේව සාදුකං යෝනිසෝ මනසිකරෝති. අන්නර මාර්ගයට බැසගත්තු කෙනා මොකද්ද මේ පටිච්ච සමුප්පාදය නුවණින් මෙනෙහි කරනවා. යෝනිසෝ මනසිකරෝති. කොහොමද? ඉති ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්හි ඉති ඉමස්මින් සති ඉදං හෝති. මේ හේතු ඇති කල්හි මේ ඵලය තියෙනවා. මේ හේතුව නැති වුණහම ඒ ඵලය නැති වෙනවා. දැන් අපි මේ ශරීරයේ වයසට ගියා කියලා කියන්නේ කොහොමද? ඒ හේතු තියෙද්දි අර තරුණ නැත්නම් ළමා කාලයේ තිබුණා. ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට ඒක නැති වෙනවා. තරුණ කාලයේ තිබුණ හේතු ටික තිබුණා. ඒ හේතු ටික නැති වෙනකොට ඒ තරුණ කාලය නැති වෙනවා. එහෙනම් ඉමස්මින් සති ඒ හිතත් එහෙමයි. කයත් එහෙමයි. මේ සියල්ලම හේතුව පවතින තුරු පවතිනවා. හේතුව නැති වෙනකොට නැති වෙනවා. මේ ඇහැට පේන රූපයත් එහෙමයි. හේතුව තියෙනහම ඒ වර්ණය, ඒ පාට, ඒ හැඩය තියෙනවා. ඒ හේතු ටික නැති වෙනකොට ඒ ටික නැති වෙනවා. සම්මාස එතන දැන් ඉන්නේ මේ හේතු තියෙනව නම් ඵලය තියෙනවා. ආ හේතු නැත්නම් උපදින්නේම නැහැ. ආ නැහැ. ඒ හේතු ඵලය හැදෙන්නේ නැහැ. හේතු නැත්නම් ඵලය පවතින්නේ නැහැ. ඵලය නැතිනම් කියන්නේ නේ මේ විදිහට. ඵලය හැදෙන්න හේතු නැහැ නේ. හේතු නැත්නම්. හේතු නැත්නම් ඵලයක් ඇති වෙන්න බෑ. හේතු තියනවා නම් ඵලය තියෙනවා. එතකොට ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මෙන්න මේක උපදිනකොට මේක උපදිනවා. ඉමස්මින් ඉමස් උපාදා ඉදං උපජ්ජති. මේ ඇති කල්හිම මේ තියෙනවා. මේ නැති වෙනකොට එය නැති වෙනවා. තේරෙනවද? දැන් මලක් ගත්තත් ඒ මලේ පාට, වර්ණය ඒ හේතු තියෙනකම්ම තියෙනවා. ඒක ඉරේලිය වැටිලා ඒ හේතු ඒක අවශ්‍ය තියෙනවා. ඒ ටික ඒ හේතු ටික නැති වුනහම මොකද වෙන්නේ? ඒ වෙනස් වෙනවා. ඒ හේතු නැති කල්ලි ඒ නැති වෙලා යනවා. එතකොට ඉමස්මින් අසති ඉදං නොහෙති. අන්නේ කවර වටිනවා. මේ නැති කල්ලි හේතු නැත්නම් ඵලය මොකද? ඵලයක් නැහැ. එතකොට සසර පවතින්නේ කුමක් නිසාද? හේතු නිසා. හේතු නැත්නම් සසර පවතින්නේ නැහැ. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. ඒ නිරුද්ධ වුණු කල්ලි මේ නිරුද්ධ වෙනවා. තේරෙනවා නේද? මේක න්‍යාය ක්‍රමයක්. මේක පරියායක්. මේක දැනගන්න ඕනේ. කාරණා හඳුන්නේ හේතුව නිරුද්ධ වුණාම ඵලයක් නැහැ. ඵලය පවතින්න බෑ. يعني ඵලය හට ගන්නේ නෑ. හේතු නැත්නම් ඵලය හට ගන්නේ නෑ. හේතු තියෙනවා නම් ඒ ඵලය හට ගන්නවා. බලාපොරොත්තු වෙන්න ඕනේ හේතු නැති කරගන්න. අන්න හරි. අපි මේ අභිප්‍රාය හේතු නැති කිරීමයි. එහේ ඵලය සසර කියන එක ඵලය. අවිද්‍යාව කියන එක හේතුවක්. ලෝකේ තියෙන ධර්මතා එක එක නියම වලට ඇති වෙන්න පුළුවන් නේද? පටිච්චසමුප්පාද නියමයට අනුකූලව විතරක් වෙන ධර්මතා තියෙනවා. තව උතු නියම, බීජ නියම කියලාත් නියම ධර්ම ටිකක් තියෙනවා. ඔව්. එතකොට ඒ ලෝකේ තියෙන ඒ සංසිද්ධි වෙන්නේ මේ ධර්මතාවයට කියලා අඳුරගන්න පුළුවන් බුදු වැසකේ විතරයි. මේ ඔව් බුදු වැසකට විතරයි ගෝචර. දැන් මේ හේතු නිසා තමයි මේක වුණේ කියලා බුදු ඇසකට විතරයි ගෝචර. දැන් ඔය සුනාමි ආපු කාලෙත් ඔය ප්‍රශ්න කතා වුණානේ උගම හරියට. මේක කර්ම නියාමයක්ද? මේක ඍතු නියාමයක්ද? මොකක්ද කියලා. ඉතින් ඒක නිවැරදි ලෙස ප්‍රකාශ කරන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඒක ඍතු විපර්යාසයක් තමයි. එතන ඉතින් එහෙමම කියලා ඒක බුදු කෙනෙකුට තමයි විස්තර වශයෙන් දක්වන්න බොහොම පැහැදිලි. එතකොට මේ දැන් සත්‍යයක් නැත්නම් ওই අනිත් ඍතු විපර්යාස මුකුත්ම නැහැ කියන්නේ නේ. ඒක විද්‍යාමාන වෙන්නේ නැහැ. සත්‍යේ පවතින නිසා නේ ටික විද්‍යාමාන වෙන්නේ. එතකොට මේ පටිච්චසමුප්පාදය තුල කතා කරන්නේ අන්විතන. එතකොට ලෝකයක් පැනවෙන්නේ පටිච්චසමුප්පාදයක් ඇති නිසා. ඒ ලෝකය පැනවෙනකොට තමයි ওই ඍතු විපර්යාස ඔක්කොම ටික එයාට බලපානේ. එතකොට පටිච්චසමුප්පාදය කියලා කියන්නේ ලෝක නිරෝධය. එතකොට ඒක නැත්නම් අර ටික අදාළ නැහැ. හොඳයි. ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං. මෙන්න මෙතන බොහොම හොඳ කාරණාවක්. මහත් අපි ගිය සතිය කතා කළානේ පටිච්චසමුප්පාදය ගැන. එතෙන්දී අපි තණ්හාව ගැන කතා කළා. තණ්හාව ගැන කතා කරනු මේ මහත්යම ප්‍රශ්නයක් අහමු. මොකද්ද ස්වාමීන් වහන්සේ මේ තණ්හාව, කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හා කියලා අපි තණ්හා වර්ග තුනක් කතා කළානේ. එහෙම කතා කරනකොට ඇහුවා මේ තණ්හාව එකම මොහොතක එකම පුද්ගලයෙක් තුල තියෙන්න පුළුවන්ද කියලා. හෝ එකම එහෙම ප්‍රශ්නයක් ඇහුවා. මේ ඇහුවේ එකම මේ කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව එකම පුද්ගලයෙක් තුල තියෙන්න පුළුවන්ද කියලා. හැබැයි එකම පුද්ගලයෙක් තුල තියෙන්න පුළුවන්. හැබැයි එකම අවස්ථාවේ නෙවෙයි. එකම අවස්ථාවේ නෙවෙයි එකම පුද්ගලයෙක් තුල තියෙන. මම ඒකට උදාහරණ කීපයක්වත් අපි මේකත් එක සාකච්ඡා කරමු. හොඳයි. එතකොට අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ හැමදාම අවබෝධ කරන්න තියෙන කාරණාවක්. අරිහත්ත්වයට දක්වාම සිහිපත් කළ යුතු අවබෝධ කරන්නේ හරියට මහමුද වගේ. මේ පටිච්ච සමුප්පාදය තමයි මහමුද වගේ. ඒකට යන්න තව තව ගැඹුරුයි තව තියෙනවා ඒ වගේ. හොඳයි. එතකොට අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. දැන් අපි කිව්වා මේ ශ්‍රුතවත් අරිය ශ්‍රාවකේ මේ මනාලෙස පටිච්ච සමුපාදය මෙනෙහි කරන කොහොමද මේ ඇති කල්හි මෙය පවතී. මේ උපදිනකොට මේ උපදී. හරි. මේ නැති කල්හි මේ නොවේ. මේ නිරුද්ධ වෙන කල්හි මේද නිරුද්ධ වේ. මොකද මේ හතර හොඳට මතක තියාගන්න ඕනේ කාරණා හතරක්. මේ ඇති කල්හි මේ ඇති වේ. මේ උපදින කල්හි මේ උපදී. මේ නැති කල්හි මෙය නොවේ. මේ නිරුද්ධ වන කල්හි මේ නිරුද්ධ වේ. මතකයිනේ. බලමු කියන්න. මේ නැති කල්ලි මේ නොවේ. මේ නිරෝධක නේ. මේ නිරෝධක. ඔක මතක තියාගන්න ඕනි. මේක න්‍යාය ක්‍රමයක්. මේක පරියාය ක්‍රමයක්. මේක මේ අපි මොකක් හරි දැන් ගමනක් යනවනම් නොදන්න ගමන. ඒකට අපි මග සලකුණු ටිකක් තියනවා. ඒක මතක නැතුව ගිහිල් ඉවරනේ. අන්න ඒ වගේ මේ ආර්ය මාර්ගය තුල ගමන් කරද්දී මෙන්න මේ මතක නිතර මතකයේ තබා ගත යුතු කාරණා තියෙනවා. එහෙම එකක් තමයි මේක. ඒ මොකද අපිට දැන් පටිච්ච සමුප්පාදයේම දැක ගන්න බැරි වෙයි. තේරුණාද? ඒ කියන්නේ මුලින් අපිට පටිච්ච සමුප්පාදයේම සිතේ දකින්න බෑනේ. එතකොට නමුත් අපිට දැක ගන්න පුළුවන් තමන්ට පීඩා සහිත සිතුවිල්ලක් එනවා නම් ඒ මෙන්න මේ හේතුවෙන්ම මේ ඇති වුණා. ඒක ඊට පස්සේ එහෙම දකිනකොට ඒක නිරුද්ධ වුණා නම් යම් මොහොතක ඒක දකින්න පුළුවන් කොහොමද? අර හේතුව නැතිවීමෙන් මේක නැති වුණා. තේරුණා? ඒ විදිහට වඩා ගන්න පුළුවන් මෙන්න මේ අර මේ කාරණා දැනගෙන මතකයේ තිබුණොත් නේ. හොඳයි. එන්නේ නිසා මෙන්න මේ කාරණා හතර මතක තියාගන්නට යදිදං අවිද්‍යා පත්‍ය අසංඛාරා සංඛාර පත්‍ය විඥානං. අවිද්‍යාව නිසා වෙන්න තමයි සංඛාර හටගන්නේ. දැන් අපි තව ටිකක් පටිච්චසමුප්පාදේ ටිකක් ගැඹුරින් විස්තර කරමු. එතකොට අවිද්‍යාව නිසා තමයි සංඛාර උපදින්නේ. එතකොට දැන් අවිද්‍යාව කියන එක හොඳට මතක ඇති මං හිතනවා. අවිද්‍යාව කියලා කිව්වේ මොකක් පිළිබඳවද? ඔව් දැන් දැන් එහෙමදම අපි අවිද්‍යාව ගැන කතා කරේ. සතර ඒ මම මගේ ආත්මය කියන එකම අවිද්‍යාව තමයි. ඒක උපදින්න හේතුවක් අපි කතා කළා. සතර ආහාර පිළිබඳව නොදන්නාකම කියලා කතා කළා. මොකද ඒක හේතු. ඊට පස්සේ අපි තව විදිහකින් කතා කළා. අවිද්‍යාව කියන්නේ සත්‍ය විභංග සූත්‍රයේදී කොහොමද කතා කළේ? චතුරාරි සත්‍ය දන්නේ නැහැ. දුක කියන එක දන්නේ නැහැ. දුක අඥානං. ඒතරොට දුකට හේතුව දන්නෙත් නැහැ. මේ හේතුවෙන් තමයි මේ දුක හටගත්තේ කියලා දන්නේ නැහැ. දුකේ මේ නිරුද්ධ වුණා කියලා දන්නෙත් නැහැ. නිරෝධ වෙන්න මාර්ගය දන්නෙත් නැහැ. තේරුණාද? එතකොට අවිද්‍යාව ඒ විදිහනොත් අපි කතා කළා. එතකොට අපි විශේෂයෙන් කතා කළා මේ සතර ආහාරය පිළිබඳව නොදන්නාකම තමයි. මොකද මේ දුක කියලා කියන්නේ මේ සතර ආහාරය පිළිබඳව සත්ත්ව පුද්ගල සංඥාව ඇතිවීම. තේරුණා? එතකොට පංච උපාදානස්කන්ධා දුක්ඛානි. ඒ උපාදානස්කන්ධය පැන වුණාම මේ සතර ආහාරයේත් මම ඉන්නවා. එතකොට සතර ආහාරයේ අවිද්‍යාව යතහ ස්වභාවය නොදැකීම දු මේ අවිද්‍යාව. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා මේ හේතුවේ මොකද්ද ඇති වෙන්නේ? සංඛාර කියලා කියන්නේ මොනවද? චිත්ත චෛතසික ධර්ම. මේක දැන් මතක තියාගන්න ඕන. මොනවද සංඛාර කියන්නේ? චිත්ත චෛතසික ධර්ම. දොර මේක තවත් අපිට චිත්ත චෛතසික ධර්ම කිව්වහම මේ ඒ විදිහට අපි දැනගන්න ඕන. මේක තවත් අපිට ගැඹුරට දැනගන්න තියෙනවා. එතකොට අවිද්‍යාව කියලා කිව්වේ සතර ආහාරය නොදන්නාකම. සංඛාර කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්ම. දැන් කුසල් හැටියට උපදින්නේ, අකුසල් හැටියට උපදින්නේ, අව්‍යාකෘත හැටියට උපදින්නෙත් මොනවද? චිත්ත චෛතසික ධර්මමයි. තේරුණාද? ඒ නිසා අපි දැනගන්න ඕන මේ සංඛාර කියලා කියන්නේ මොනවද? සිතත් සිතෙහි ඇති වෙන සිතුවිලි. නැත්නම් චිත්ත චෛතසික ධර්ම කියලා මතක තියාගන්න ඕන. දැනගන්න ඕන. එතකොට අවිද්‍යාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥාන. එතකොට අර සතර ආහාරයේ තියෙන අවිද්‍යාව ඒ හේතුවෙන් මොනවද ඇති වෙන්නේ? චිත්ත චෛතසික ධර්ම ඇති වෙන්නේ. මොකක් හරි පිළිබඳව අපි ඇති වෙන්නේ චිත්ත චෛතසික ධර්ම තමයි. එතකොට සංඛාරපච්චය විඥාන. සංඛාරයේ හේතුවෙන් මොකක්ද ඇති වෙන්නේ? විඥාන. විඥානය කියන එක දැන් තව ටිකක් අපි දැනගමු. විඥානය කියලා කියන්නේ දැන ගැනීම, දැන්වීම, දන්නා දැනගන්නා ස්වභාවය තමයි විඥානය කියලා කියන්නේ. හිතින් අපි දැන් දැන ගැනීමක් හෝ දැනගන්නා ස්වභාවයක් පනවන්න බෑ මොකක් නැතුවද? චිත්ත චෛතසික ධර්ම නැතුව. තේරෙනවද කියන්නේ? චිත්ත චෛතසික ධර්ම නැත්නම් චිත්ත චෛතසික ධර්ම නැත්ති කොහෙද? චිත්ත චෛතසික ධර්ම නිරුද්ධ වෙන්නේ කොහෙද? අසංයතලේ තියෙන. ඒත් තියෙනවනේ. චිත්ත චෛතසික නැත්තේ පරිනිබ්බාන පිරිනිවන් පිරි නිරෝධ සමාපත්තියේදී තමයි චිත්ත චෛතසික නැති වෙන්නේ. තේරුණාද? එතකොට පිරිනිවන් නිවන තුල චිත්ත චෛතසික ධර්ම දක්වන්න බෑ. තේරුණාද? එතකොට මේ දැන ගැනීමක් හෝ දැනීමක් හෝ පනවන්න බෑ මොකක් නැතුවද? චිත්ත චෛතසික ධර්ම නැතුව දැනීමක් හෝ දැනගැනීමක් හෝ පනවන්න බෑ. එහෙනම් නිවන කියන්නේ ඒකයි. සිතින් දැනගන්න එකක් නෙමෙයි. ඒකයි කියන්නේ අවබෝධයක්ම කියලා. ඒක ධාතුවක්ම කියලා. ඒක යථා ස්වභාවයක්ම කියලා කියන්නේ ඒකයි. සිතින් දැනගන්න එකක් නෙමෙයි. මේක නිල් පාටයි කියලා මොකින්ද දැනගන්නේ? අර එහෙම දැනගන්න එකක් නෙවෙයි නිවන කියන එක. සම්සද ප්‍රඥාවෙන් විඥානය අවබෝධ කරගන්න. ප්‍රඥාවෙන් විඥානය අවබෝධ කරගන්න. ඔව් ඒක අවබෝධයක්මයි. විඥාණයෙන් ප්‍රඥාව දැනගන්න. විඥාණයෙන් ප්‍රඥාව දැනගන්න. විඥාණයෙන් ප්‍රඥාව මොකද? විඥාන නිරෝධයිනේ. ප්‍රඥාවෙන් තමයි විඥානේ අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ පෙත්වලුත් එහෙම කියවත් හරියද? ප්‍රඥාවෙන් විඥානේ අවබෝධ කරන්න පුළුවන්. විඥානේ ප්‍රඥාව අවබෝධ කර දැනගන්න. දැනගන්න විඥානේ ප්‍රඥාව දැනගන්න. ප්‍රඥාවෙන් විඥානය අවබෝධ කරන්න පුළුවන්. ඒක හරි. හොඳයි. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන. විඥාන කියලා කියන්නේ දැන ගැනීම. දැනීම, දැන ගැනීම. එතකොට එහෙම දැන ගැනීමක්, දැනීමක් පනවන්න බෑ අර චිත්ත චෛතසික ධර්ම නැතුව. විඥාන පත්‍ය නාම රූප. එතකොට පැහැදිලි කරගන්න ඕනේ. දැන් විඥානයක් කොහොමද කියන චිත්ත චෛතසික වල ඇති වෙන දැනීමක් කියලා. ඔව්. ඒ දැනීම ඇති වෙන්නේ චිත්ත චෛතසික වලටමද? දැන් ඔතන පුද්ගලයෙක් බලාගෙන ඉන්නවා කියලා හිතන්න බෑ. නෑ. එහෙම පුද්ගලයෙක් නෑ. චිත්ත චෛතසික වල ලක්ෂණයක් විදිහට අන්න මේ එක සිතක් ගැන නෙමෙයි විස්තර කරන්නේ. මේ බොහෝම විදුලියටත් වඩා වේගයකින් ඇති වෙන ඇති වෙලා නැති වෙලා යන සිතුවිල්ලක් ගැන තමයි මේ සිතුවිල්ලක තියෙන ස්වභාවයන් 12ක් තමයි මේ විස්තර කරන්නේ. එතකොට ඒක තර්කෙම තියෙන එකක්. ඒකෙම ස්වභාවය. ඒ සිතුවිල්ල. නැතුව මේක ඉපදිලා අරක උපදිනව නෙවෙයි. අර මේ නමුත් මේක දැන් ගහ වැඩෙනකොට පොත්ත වෙනිම හැදිලා ගහේ කඳ වෙනිම හැදෙනව නෙවෙයිනේ. ඒ ඔක්කොම එකට තමයි වැඩෙන්නේ. හැබැයි අපිට වෙන් කරලා කියන්න පුළුවන් මේක පොත්ත, මේක ගහේ අරටුව, මේක ගහේ එළය, මේක කොළ, මේක මල, එහෙම කියලා කියන්න පුළුවන්. අන්න එහෙම එකක් තමයි. ඒතර මේක එකටමයි සිදු වෙන්නේ. හැබැයි ඒ භාග්‍යවත් බුදුහව කෙනෙකුගේ නුවණින්ම පමණයි මේක විස්තර කරලා දෙන්න පුළුවන්. එතකොට සංඛාර විඥාන, විඥාන පත්‍ය නාම රූපං. එතකොට නාම රූප කිව්වහම මේක දෙයාකාරයකින් කතාවේ. ආ නමුත් අපි මෙතනට ගමු මොන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන නාම රූප ටික. ඒ මොකද දැන් මෙන්න මේ ස්කන්ධ ධර්ම පහළ වෙන්නේ මොකක් හේතුවෙන්ද? විඥාන දැනීම නැත්නම් මේ ස්කන්ධ ධර්මය පහළ වෙන්නේ නැහැ. මොන ස්කන්ධ ධර්මයද? පංචස්කන්ධ ධර්මය පහළ වෙන්නේ නැහැ. රූපය පහළ වෙන්නෙත් නැහැ. වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කියන මේ ටික පහළ වෙන්නේ නැහැ. මොකක් නැත්නම්ද? විඥානය නැත්තම්. තේරුණා? ගැටලුවක් තියෙනවා. විඥානය නිසා තමයි මේක පහළ වෙන්නේ. ස්කන්ධ ධර්ම පහ මොකද මේ දැන් එතකොට මේ පහළ වුණේ අර ස්කන්ධ ධර්ම පහ. හැබැයි මේක පුහුදුන් කෙනෙක්ගේ පහළ වෙන්නේ සත්වයේ හැටියට. ඒක අන්න ඒ මොකද ඒක යාගේ තියෙනවා මොකද්ද මේ රූපය මගේ මමය මගේ ආත්මය කියලා ගත්ත ස්වභාවය තියෙනවානේ. එතකොට යාගේ පහළ වෙන්නේ මේක සත්‍යයක් හැටියට. එතකොට ඒක කවදාවත් එතෙන්දි පහළ වෙන්නේ නැහැ. රූපය තනියම, විඤ්ඤා වේදනාව තනියම එහෙම පහළ වෙන්නේ එකට තමයි පහළ වෙන්නේ. පංචපාදස්කන්ධයක් එකටමයි. අන්න. ඒක නිරුද්ධ වෙන්නේත් එකටමයි. එතකොට ඔන්න දැන් අර විඥානයේ හේතුවෙන් තමයි අවිජ්ජා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූප දෙකක් පහළ වෙන්නේ. දැන් පුහුදුන් කෙනෙක්ගේ උතන තියෙනවා සත්වයක් කියන අදහස. දැන් හඳයි මිස් පොඩ්ඩක් විස්තර කරගෙන අපි කතා කරමු. නාම රූප පත්‍ය සලායතන. ඒ නාම රූප ධර්ම නැතුව ආයතන ටිකක් ගැන කතා කරන්න බෑ. තේරුණා? නාමයත් රූපයත් නැත්නම් එතන ආයතන පහළ වෙන්නේ නැහැ. දැන් මේක මේ ස්කන්ධ ධර්ම පස්සේ පහළ වෙලා ඉස්සෙල්ලා පහළ වෙලා නාම රූප ධර්ම පස්සේ පහළ වෙනව නෙවෙයි. මේ එකටම එකම මේ මේ මේ මේ බෑග් එක දිහා දකිනකොට ඒ ටික පහළ වෙලා පහළ වෙනවා. එකටම පහළ වෙනවා, එකටම නිරුද්ධ වෙනවා. එතකොට නාම රූප පත්‍ය සලායතන. ආයතන හයක් පනවන්න බෑ මොකක් නැතුවද? නාම රූප නැතුව. සලායතන පත්‍ය මොකද්ද? පස්ස. ස්පර්ශයක් පනවන්න බෑ. මොකක් නැතුවද? සලායතන. දැන් ඇහැ කනක් නැතුව ඇහිීමක් පනවන්න පුළුවන්ද? ඇහැක් නැතුව දැකීමක් පනවන්න පුළුවන්ද? සම්නාසර මහනිදාන සූත්‍රයේ මේක නැතුව වෙනවා කියලා බුදුජානක දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ? ඒ කියන්නේ සලායතන විඥාන පත්‍ය නාම රූප. නාම රූප පත්‍ය සලායතන නෙමේ කිලින් පස්ස. සලායතන පත්‍ය සලායතන කතාවක් නැහැ. නාම රූප පත්‍ය පස්සෝ නිසා එහෙම පහළ මෙහෙමයි. එතකොට පහළ ඒක සිතක් හැටියට දැන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන්නේ නාම රූපනේ. නාම රූප පත්‍ය මහත් ඒ කියන්නේ පස්සේ ඇති වෙනවා කියලා මේ මහනිදාන සූත්‍රය ඉතින් ඒක හරි. ඉතින් ස්පර්ශයක් පනවන්නේ ස්පර්ශයක් පවතින්නේ නැහැ. දැන් සමහර වෙලාවට මෙහෙම එක එක පරියායක්. එක පරියාය එක ක්‍රමයක්. හැබැයි ස්පර්ශයක් පනවන්න බෑ නාම රූප ධර්ම දෙකක් නැතුව. එතකොට නාම රූප තියෙන නිසාවෙන් තමයි ස්පර්ශයක් පැනවෙන්නේ. දැන් මෙතන අපි ආයතන හයක් පැනවෙන්නේ. ආයතන හය පනවන්නේ නැතුව ආයතන හය දැන් මේක එක පරියායක්. එතකොට දැන් අර අපි කියන්නේ දැන් රූප වේදනා සංඥා සංඛාර කියලා එක පරියායකින් ගන්නවා මේ නාම රූප ධර්ම ටික. තවත් පරියායකින් ගන්න කොහොමද? පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලාත් ගන්නවා. එක එක පරියායක්. එතකොට මේක ක්‍රියාත්මක වීමේදී දැන් සසරින් සසර තුල අපි ගිනිය කියන්නේ සත්‍යයක් මෙරමින් උපදිමින් යනකොට අපි දක්වන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. හැබැයි අපිට මේ මොහොතේ හිතක් පිළිබඳව ඒ කියන්නේ විස්තර කරද්දී එක පරියාය ක්‍රමයක් තමයි පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන ක්‍රමය. එක පරියාය ක්‍රමයක් අපි මහත්ය. මොකද බොහොම ගැඹුරු තැනක් මේ සාමනාදේ මහනිදාන සූත්‍රය. මොකද අන්තරේ දැන් දැන් අර මොකද මේ මේක දැන් ත්‍රිපිටකයේ ගත්තාම ඒ මානසිකත්වයන්ට දේශනා කරපු දේවල්නේ තියෙන්නේ. එතකොට ඒ පරියායෙන් තමයි බුදුහාමුදුරුවෝ එයා ආමන්ත්‍රණය කළේ තියන්නේ. හැබැයි මොන පරියායෙන් ගියත් මේ පටිච්ච සමුපාදයෙන් එළිය දෙයක් කියන්නේ නැහැ. ඒ පටිච්ච සමුපාදය තුල නමුත් ඒ විස්තර කරන පරියාය එයාට අවබෝධ වෙන ක්‍රමයටනේ. මොකද ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවානේ මට නම් පටිච්ච හරිය තේරුණ බොහොම පහසුයි කියලා. ඒක උදාහරණ දුන්නා නෑ නෑ මෙහෙම දේකුත් ඉරා කියලා. මේ එහෙම කියන්නේ පානන්ද. ඒවා එහෙම කියන්නේ පානන්ද එහෙම කියන්නේ පානන්ද මෙහෙම ගැඹුරු තැනක් තියෙනවා කියලා. මොකද මේ දැන් ඔය දැන් අභිසඤ්ඤා නිරෝධයේදී දැන් ගොඩක් ගැඹුරට යන කතා කරන්න ඕන විස්තර කරන්න. අභිසඤ්ඤා නිරෝධයේදී ආයතන ටිකක් දක්වන්න බෑ. හැබැයි ස්පර්ශයක් දක්වන්න පුළුවන්. ඒ මොකද හිත දක්වන්න වෙනවනේ. ඒ හිත අභිසඤ්ඤා නිරෝධයේදී හිතක් පවතිනවා. හැබැයි ස්පර්ශය මේ ආයතන ටිකක් නැහැ. එතකොට ඒ හිතක් පවතිනවා නම් ඒ හැම හිතකම තියෙන චෛතසික ධර්ම ටිකක් තියෙනවනේ. අපි ඉගෙන ගත්ත මේවනේ. ඒකේ තියෙනවනේ පස්ස කියලා එකක්. එතකොට අන්නේ පරියායෙන් තමයි අර ගැඹුරු කාරණාවක් මහත්යෝග. එතකොට ඒ පරියායෙන් තමයි ඒක ගන්නෙ. මොන පරියායෙන්ද? අර දැන් අභිසඤ්ඤා නිරෝධය වගේ දක්වනකොට එතන ඒ සිතනේ. සිතනම් පටිච්ච සමුප්පාද. එතකොට ඒ වගේ එතන දක්වනකොට ආයතන ටික නෑ. ආයතන නිරෝධයි. හැබැයි තියෙන මොකක්ද? පස්සේ තියෙනවා. ඒ සිතනේ. එනිම එක එක පරියාය ක්‍රමයක් අපි මහත්. හොඳයි. දොර අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතන. දැන් මේ දැන් අපි මේ කියන්නේ දැන් පුහුදුන් කෙනෙකුට ආර්ය මාර්ගයට පිවිසෙන්නත් ආර්ය මාර්ගය තුල ගමන් කරන්නත් මෙන්න මේ ටික මේ විදිහට දැනගන්න ඕන. එහෙම යනකොට තව තව පරියායවල් ගැලපෙනවා. තේරුණාද? දැන් ප්‍රධාන මාර්ගයේ යනකොට අපිට අතුරු මාර්ග තව හමු වෙනවනේ. එතකොට අපිට අතුරු මාර්ගෙන් කිල්ල යන්නත් පුළුවන්, ප්‍රධාන මාර්ගෙන් යන්න පුළුවන් මේ වගේ. සලායතන සලායතන පච්චය පස්සු පස්ස පච්චය වේදනා. ස්පර්ශය නිසා මොකක්ද පහළ වෙන්නේ? වේදනාවක් පහළ වෙනවා. වේදනාව තමයි මොකක්ද මේ තණ්හාවෙන් අල්ලගන්නේ. ඒ තණ්හාව තමයි මමය, මගේ, මගේ ආත්මයයි කියලා පැනෙන්නේ. තේරුණානේ? එතකොට දැන් මෙහෙ මෙතෙන්ට එනකොට අර දැන් පුහුදුන් කෙනෙකුගේ සිතෙහි මොකක්ද පහළ වෙලා තියෙන්නේ? සංඛාර මේ ඔක්කොම ටික මම කියන අදහසින් තමයි පහළ වෙන්නේ. ඊට පස්සේ දැන් උපාදානං උපාදාන පත්‍ය භවෝ භව කියලා කියන්නේ දැන් අන්න අර භව කියලා කියන්නේ දැන් එයා දැන් මම ඇත කියන දැන් යා අර ආයතන ටික පහළ වුණානේ. ආයතන ටික පහළ වුණා ඊට පස්සේ ස්පර්ශයක් හටගත්තා. ඒකෙන් වේදනාවක් හටගත්තා. ඒ වේදනාව තණ්හාවෙන් අල්ලගත්තා. ඒ තණ්හාවෙන් අල්ලගෙන ඒක මමය මගේය මගේ ආත්මයයි කියලා පැන වුණානේ. එතකොට උපාදාන පත්‍ය භව උපාදාන පත්‍ය ජාති ඉපදුනා. මොකක්ද ඉපදුනේ? අවිජ්ජා පත්‍ය සංඛාර අසංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන පත්‍ය භව පත්‍ය ජාති. එතකොට භවය පැන වුණා. භවය කියලා කියන්නේ මම දැන් පැවැත්ම. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් අපි මහත්යේක දැන් අපි මේ රූපය දකිනවනේ. දකිනකොට ඒ දකින මම පැන වෙනවා. ඒ දකින මම මමත් එක්කම මම පැන වෙනවත් එක්කම ඒ භවයත් පැන වෙනවා. යා මනුෂ්‍ය භවයක නම් ඒ භවය පැන වෙනවා. එයා වෙන ත්‍රිසම් භවයක නම් ත්‍රිසම් සත්තුත් දකින්නවානේ. ඒගොල්ලන්ට පේන වර්ණ වලින් ඒගොල්ලෝ දකින්නවා. ඒගොල්ලන්ට ඒ භවය පැන වෙනවා. දෙවිවරුන්ට ඒ භවය පැන වෙනවා. එතකොට ඒකත් එක්කම ජාති. ඒ සත්වයා ඒ සිත අර රූපයත් එක්කම උපදිනවා. එතකොට ඒකත් එක්කම දිරා යනවා. ඒකත් එක්කම ව්‍යාධි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ඒ ටික ඵල ධර්ම ටිකක් ඒ ටිකටපත් වෙනවා. හේතුවෙන් දැන් ඔක දෙආකාරකින් දැනගන්න ඕන. කොහොමද මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ටික එක පැත්තකින් බලනකොට ඵලයක්. මොකේ ඵලයක්ද? උපාදානියේ ඵලය. පටිච්චසමුප්පන්න භාවය තමයි ප්‍රතිසමුප්පන්න භාවය. එහෙම ගන්න පුළුවන්. එතකොට අන්නර එක පැත්තකින් බැලුවහම මේ භව ජාති ජරා ව්‍යාධි මරණ කියන ටික ඵල ධර්ම ටික. අර ටික හේතු ටික මොන ටිකද? අවිද්‍යාව ඉඳලා සංඛාර ඒ ටික හේතු ටිකක් මේ ටික ඵල ටිකක්. හැබැයි ඒක පරියාය. මේක පරියාය. එතකොට තව පරියායක් තමයි මොකද්ද? අවිද්‍යාව හේතුවෙන් සංඛාර හේතුවෙන් විඥාන හේතුවෙන් නාම රූප එහෙම කියන එක එක පරියායක්. ඒක ක්‍රමයක්. තේරුණාද? එතකොට ඔන්නෝයේ විදිහට දැන් අපි මොකක් හරි දකින්නකොට මොකක් හරි ශබ්දයක් අහනකොටම අපිට ওই ටික පහළ වෙනවා. මොන ටිකද? ওই පටිච්ච සමුප්පාදයේ මේ හිතේ පහළ වෙන ශබ්දය ඇහෙනකොටම දැන් ශබ්දය ඇහෙනකොටම ওই ටික පහළ වෙන අපේ ළඟ මොකක් නැත්තන්ද? සිහිය නැත්තම්. සිහියයි නුවණයි නැත්නම් දැන් සිහිය නුවණයි කියන එකත් වෙනින් එකක් නෙවෙයි. ඒ පහළ වෙන හිතේම සිහිය නුවණ ප්‍රධාන නැත්නම් දැන් මේ වටාත්ත තේනවනේ. ඒ වටාත්ත ගැන පහළ වෙන සිතේ සිහිය නුවණ ප්‍රධාන නැත්නම් ඒ හිතේ ඔන්නෝ කියන ධර්ම ටික පහළ වෙනවා. මොන ධර්ම ටිකද? අවිද්‍යා පත්‍යා සංඛාරා ඒ ටික ඔක්කොම එකට පහළ වෙනවා. ඒක එතකොට ඒක නිසා තමයි ඒ වස්තුව පිළිබඳව ආසාවක් බැඳීමක් උපාදානයක් ඇති වෙන්නේ. එතකොට සත් කවුරු හෝ කෙනෙක් මෙන්න මේ අවිද්‍යාව දැනගත්තොත් මොන අවිද්‍යාවද? මේ සතර ආහාරය පිළිබඳව තියෙන අවිද්‍යාව යථා ස්වභාවය දැනගත්තොත් එයාට නැති වෙනව මොනවද? අර පෙර අවිද්‍යාවෙන් හටගත්තු සංකාර ටික නැති වෙනවා. හැබැයි චිත්තචෛතසික ධර්ම නිවේ එතන චිත්තචෛතසික ධර්ම තියෙනවා අව්‍යක්‍රත වශයෙන්. එතකොට අවිද්‍යාපච්චය සංකාරය මේ අවිද්‍යාව සතරාහාරයේ තියෙන අවිද්‍යාව දැනගත්තොත් එයාට දුරු වෙනවා අර හේතුඵලවාදීව හටගන්න නැත්තම් අර අවිද්‍යාවෙන් හටගන්න සංඛාර ටික නැති වෙලා යනවා. එතකොට තියෙන ක්‍රියාසිත ටිකක්. ඒකයි මම කිව්වේ චිත්ත චෛතසික ධර්ම වශයෙන් ගන්න ඕනි කියලා. ක්‍රියාසිත කියන්නේ රහතන් වහන්සේට. ඔව්. ක්‍රියාසිත පහළ වෙන්නේ රහතන් වහන්සේට. ඒක තමයි අවිද්‍යාව දුරු වෙන්නේ කොතෙන්ද? අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ සතර ආහාරය පිළිබඳව අවබෝධයට පත් වුණාම. ඒකර දැන් මේ අපි මොකද කරන්නේ? ඒක ඒ සතර ආහාරය පිළිබඳව අවබෝධය ඇති කරගන්න අවිද්‍යාව දුරු කරගන්න උත්සාහ කරනවා. ඒකට මොකක්ද අවශ්‍ය කරන්නේ? දැන් සිහිය නුවණ අවශ්‍යයි. අපිට සිහිය නුවණ මනාලිස හිතේ පවතින කාගේද? රහතන් වහන්සේගෙන්. ඒකර අපි දැන් මේ මොකද කරන්නේ? හරියට අර දරුවෙක් නැගිටිනවා, වැටෙනවා, ආපහු නැගිටිනවා, ආපහු වැටෙනවා වගේ මේ සිහිය නුවණ මේ පවත්තන්න උත්සාහයක් කරන්නේ. හැබැයි ඔබ එක දිගට පවතින්න ගන්න. කවද හෝ මේ යථාර්ථය අවබෝධ වෙලා මේ සිහිය නුවණ හැම සිතකම ප්‍රධාන වෙනවා. ඒ හැම සිතකම ප්‍රධාන වෙනකොට එතන හේතු අවිද්‍යාවෙන් හටගන්න, අවිද්‍යාව හේතුවෙන් හටගන්න සංඛාර ධර්ම උද්ද වෙනවා. එතන ඇති වෙන්නේ මොනවද? කුසල් ලකුසල් චෛතසික නෙවෙයි ක්‍රියාසිට ටිකක් තමයි පහළ වෙන්නේ. සංඛාර සමහරවිට ඔය ටික හැම මොහොතේම ගතව වෙනවා නේ. හැම වෙලාවකම මේ ශබ්දයක් අහනකොට, රූපයක් දකිනකොට, සිතුවිල්ලක් මනසට එනකොට ඒකෙත් ඔය ටික තමයි තියෙන්නේ. ලෞකික ජීවිතයේදී එකට ඇතුළත් හැම තිස්සෙම ගැටපදයක් ඇති වෙනවා නේද? ඒ කියන්නේ රුසලකගේ මේ රසවත් දෙයක් නැගිටලා වැඩට යන්නේ. ආ වැඩට යන්නේ එක්තරා ආශාවක්. නෑ ඒක එහෙම සීන් වලින් ගාලා වැඩට යනවා. ලෞකික පුද්ගලෝ විතරනේ වැඩට යන්නේ. මොනවද කියලා භාවනා නෑ. හැබැයි මෙහෙමයි මහත්තය, අපි දැන් ගන්නකො අනාගාමි වෙච්ච කෙනෙක් දැන් ගටිකාර තිටියනේ. ඒ ගටිකාර ඉන්න කාලේ මේ අපේ බෝසතාණන් වහන්සේ තිපදිලා හිටියනේ. ගටිකාරගේ රස්සාව තමයි කුඹල් මේ හට්ටි හදලා විකුණන්නේ අනාගාමි වෙච්ච කෙනෙක්. ඊට පස්සේදී දැන් ඒ විතරයි අපේ බුද්ධ මාරු කරනානේ. ඈ විකුණන්නේ නැහැ. එයා බඩු එද හට්ටි දීලා බඩු ගන්නවානේ. ඔව් ඉතින් ඒක ඒ කාලේදී විච්ච ජීවත් වෙන ක්‍රමයනේ. සල්ලි ගත්තා නේද? දැන් සල්ලි එයා ජී දැන් අදනේ මුදලක් පාවිතා ඒ කාලේ හැටියට බාණ්ඩු හොමාරුවක් නිතිවිලා තියෙන ජීවත් වෙන ක්‍රමයක්. දැන් එච්චර ඕනේ අපි හැබැයි සාසනේ කහවන තියුණානේ. ඒ මේ කතා කරන්නේ මේ බුද්ධ ශාසනයෙත් නෙමෙයි. ඔව් ඊළඟට ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගාලේ. දැන් මෙහෙම හිතන්න. දැන් අනේ පිටි සිටුතුමා මොනෝද කලි බිස්නස්? රත්තරන් පොලියට දීපේ. අවර්ෂණතා අනේ පිටි සිටුතුමා සෝවාන් ඉතරෙන්. ඔව් ඉතින්. ඔව් සෝවන් වෙච්ච කෙනෙක්, අරේ අනාගාමි වෙච්ච කෙනෙක්. අනාගාමි වෙච්ච කෙනෙක් හානි කරලා, ඒ කියන්නේ ගහකට හෝ කොලකට හෝ හානි කරලා යමකින් ජීවත් වීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. යමකට හානි කරලා. ඒ නිසා පොළව හරලා හේන් කරන්නේ නැහැ. එයා හට්ටි හදන හැටිත් අටුවා විස්තර කරනවා. කොහොමද හට්ටි හදන්නේ? මේ ඔය ගම් ඉවුර වල කඩන් වැටිච්ච පස් තියෙනවා. ඊට පස්සේදී සත්තු වලවල් හරන ගොඩට දාපු පස් තියෙනවා. මනු ඒ මනුස්සයා කාලේ කැප කරගෙන ඒව හොයනවා. ඒව හොයලා තමයි හට්ටි හදාගන්නේ. ඉතින් ඒ කාලේ හැටියට ජීවත් වෙන්න තිබුණු ක්‍රමේ තමයි ඒවා දීලා එයාට අවශ්‍ය කරන දේවල් ගන්න. එයාගේ අම්මාවයි තාත්තාවයි පෝෂණය කරන. ඉතින් එහෙම කෙනෙක්. ඉතින් ඒ නිසා එතෙන්ට යනකම් අපිට මේක සිහියෙන් නුවණින් යන්න පුළුවන්. මොකද දැන් බිම්බිසාර රජතුමත් සෝවන්නේ කියන්නේ? ඒ කෙනා රාජ්‍යත් පාලනය කළානි. ඒක තමයි අන්න කියන්නේ. ඒක තමයි දැන් සිහියයි නුවණයි පවත්වන්න නැත්නම් අන්තිකට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතනොත් එහෙම ඇත්තටම මේක මේකේ යථාර්ථය දකින්න ඕන. යථාර්ථය දකින්න ඕන. හැබැයි මේ එකම අර මුලින්ම කිව්වේ මේ ජීවිතේටත් යහපත වෙනවා නම් පරලෝවක් ඇත්තයි. ඒ පරලෝගාමි ජීවිතේටත් යහපත වෙනවා නම් එවැනි කටයුත්තක් කළාට මේ පරදක් වෙන්නේ නැහැ. අන්නේ අදහසින් එතකොට අපි පෙරලා ගන්න පුළුවන් මේ කරුණාවකට. දැන් හිතන්න මෙහෙම සිතුවි ගැට කරගන්න හොඳ නැහැ. ආ මෙහෙම හිතන්න පුළුවන්. දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දැන් වැඩට යනවා. මේ හම්බ කරන සියලු ධනය මම මේ මගේ සුඛ විහරණයට නෙවෙයිනේ. එක්කෝ මේ පෞලියේ සුවය පිණිස. මේ හිත වෙනස් කරගන්න පුළුවන්. අරමුණ පෙරලා ගන්න පුළුවන් යහපත් ආකාරයට. කොහොමද? එයාට ඇති කරගන්න පුළුවන් මේ උපේන සියලු දේ මම අත්හරිනවා. මේක මේ අරගෙන යන්නේ නැහැනේ. ඒක කවුරු වෙනද මේ මම දූ දරුවෝ වෙනුවේ මම මේ අත්හරිනවා. මේක මම උපාදානයක් නැතුවම මම මේ හම්බ කරනවා. මොකද හම්බ කරන්න වෙලා තියෙනවා මේ සමාජ ක්‍රමයේ ජීවත් වෙන්න. ඒක හිත හදා ගන්න ඕනේ ඒ පැත්තට. මනස පෙරලා ගන්න ඕනේ මේ විදිහට. කරුණාව මෛත්‍රිය උපදින විදිහකටම පෙරලා ගන්න ඕනේ. අන්නේ ඒකනේ අර මේ අජාසත් තමන්ගේ කකුල් දෙක පළද්දිත් මෛත්‍රී කළානේ. බිම්බිසාර රජතුමාගේ නේ කකුල් දෙක පැලුවේ. අජාසත්තනේ පැලුවේ. එතකොට ඒත් මෛත්‍රී කළානේ. ඇයි ඒ? පෙරලා ගත්තා. කරුණාව මෛත්‍රියකට හිත පෙරලා ගත්තා. අන්නේ වගේ පෙරලා ගන්න පුළුවන් මේ. කරුණාවකට මයිති අන්නේකට අවශ්‍ය කරන මොකක්ද? සතිය. සිහියයි නුවණයි අවශ්‍යයි. හොඳ නේ සමාවෙන්න පොඩි නදාර නැති ප්‍රශ්නයක් අර මේ වළං පදපු මේ මිනිස්සයාගේ මේ ඒ විදිහට මේ මැටි හොයන්න විශේෂ හේතුවක් තිබුණාද? එයා මේ ඒක දක්වලා තියෙනවා මේ එයා පොළොව හරලා නැහැ. පොළොවට හානියක් කළා නැහැ. ආය හිතන්නේකින් හානියක් වෙනවා කියලා තමයි එහෙම අදහසක් තියෙන්නේ. ඒතකොට එහෙම හානියක් කරලා නැහැ. ගස් වැල් සිඳලා බිඳලා එයා හොයන්නෙත් නැහැ. ඒක අන්තගාමි. ඒක සම දැන් අපි අනාගාමි නොවි අපි එහෙම කළොත් එහෙම කන්තය. දැන් අපි අනාගාමි නොවි අපි ඒ ටික කරනවා. දැන් ගිහිව ඉඳගෙන ඕක කරන්න බෑනේ. එහෙම කරනවා මේ අනාගාමී වුණාම තමයි එහෙම වෙන්නේ නැතුව. ඔව් එහෙම සිතුවිලි පහල. එහෙම වෙන්න පුළුවන්. එතකොට දැන් අනාගාමී නොවි අපි ඒක කරන්න ගත්තොත් ඒක සීලබ්බත පරාමාසයක්ම වෙනවම තමයි. ඒක වලක් ගන්න බෑ. ඒ කියන්නේ ඒක දැන් අපි අනාගාමී කියලා හිතින් හදාගෙන අපි එහෙම කරාට වැඩක් නැහැ. ඒ අර කෙලෙස් ධර්ම ටික ඒ විදිහට දුරු වෙනකොට එයාගේ ජීවිතේ යපන්නේ යපෝන්නේ ධාර්මික කටයුත්තක්මයි කරන්නේ. ඒක නිසා තමයි බොහෝ දෙනා පැවිදි වෙන්නේ. ඒ මොකද ධාර්මික ජීවිතකව ගිනියන්න පුළුවන්. ආසම්පින් තත්ත්වයෙන් සම්මත සංයෝජන ධර්ම වලින් සෑහෙන ඔව් උද්දම් භාගීය සංයෝජන ටික ඔව් තුරුලා කියලා තියෙන එකක සාල්කනක් විතර ඔව් දෙතෙන්ට යනකම් ගමනක් තියෙනවා නේ. ඒ ටික යන්න වෙන්නේ සිහියෙන් නුවණින් කරුණු දැනගෙන අන්තගාමි නොවේ. අන්තගාමි වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. මොකද මේ මනස හැම වෙලාවකම අන්තිකට ගෙනියන්න හදනවා. ඉතින් බොහොම ප්‍රවේශමින් තමයි ධර්මයේ උනත් පරිහරණය කළ යුත්තේ බෙල්ලෙන් ඇල්ලුවේ නැත්තම් වල්ගෙන් ඇල්ලුවොත් නෑ හපනවා වගේ. මේක අන්තිකට ගියොත් ඉවරයි. එතකොට මෙලොවත් අවුල් පරලොවත් අවුල් නිවනත් අවුල්. හොඳයි. එතකොට මෙන්න මෙහෙම කවුරු හෝ කෙනෙක් අවිද්‍යාව දුරු කළොත් අර සතර ආහාරය ගැන අවබෝධය ඇති කරගෙන යවිද්‍යාව දුරු කළොත් යවිද්‍යාවෙන් හටගන චිත්තචෛතසික ධර්මය නැති වෙනවා. මේ චිත්තචෛතසික ධර්මය නැති වෙනකොට අවිද්‍යාවෙන් පහළ වෙන විඥානය නැති වෙනවා. ඒ විඥානය ඒ විදිහට නිරුද්ධ වෙලා යනවා. මොකක්ද මේ සතර ආහාරය තුළ මම අර තෘෂ්ණාවෙන් ගන්න එක නැති වෙනවා. අපි කතා කරන්නේ මේක මුලින් කතා කළා, සතර ආහාරය කුමක් නිදා කරගෙන තියෙන්නේ? තෘෂ්ණාව කියලා කි. තෘෂ්ණාව කුමක් නිදාහණය කරගෙනද? වේදනාව. මේ විදිහට අපි කතා කළා. එතකොට මේක මේ සතර ආහාරය නිදාහන් කරගෙන තියෙන්නේ තෘෂ්ණාව. මේ තෘෂ්ණාවම තමයි සත්‍යය, මමය, මගේය, මගේ ආත්මය කියලා අරගෙන තියෙන්නේ. එතකොට මෙන්න මේක දුරු කළොත් කවුරු හරි සිහියෙන් නුවණින් ටික ටික ක්‍රමක්‍රමයෙන් පිළිවෙලට දුරු කළොත් එහෙම යාට අර අවිද්‍යාවෙන් හටගන්න අර හේතු ටික නැතිලා යනවා. සානස දැන් මතන තණ්හාව කියන එක දුරු කරන්න බුදුදහමේ දේශනා කරේ. ඒක දුරු කරන්න සතර සම්පත්‍යයන් අනුව වෙන කීවණක් වෙන විදිහක් කිව්වත් නේද? දැන් මෙහෙමනේ, ඔන්න දැන් ලස්සනට පිළියම් කරපු නැත්නම් කැටයම් කරපු කලයක් තියෙනවා. ඒ කලයට දැන් අසූචි ටිකක් දාලා කට ගැට ගහලා තියෙනවා. තේරුණා? දැන් ඕක දැන් අපි පිටින් දකිනවා. දැන් ගඳ එළියට එන්නේ නැද්ද තියෙන කට ගැට ගහලා තියෙන්නේ. මේ ලස්සනට ගැටයන් කරලා තියෙන්නේ. දැන් මේක පිටින් දැක්කහම මොකද? බොහොම ලස්සනයිනේ. ආසාවක් හිතෙනවානේ. අපි 요거 කට ඇරලා බලනවා. දැන් මොකද හිතෙන්නේ? අර කැටයන් ටික කැටේම ගැන අර කලිය ගැන ආසාවක් උපදීද? ගිහිල්ලා වතුර ටිකක් බොන්න කියලා අර කොහොදලා අයින් කළා වතුර ටිකක් බොන්න කියලා අදහසක් එනවද? අන්න ඒ වගේ තමයි මේක ගැන නිවැරදි අවබෝධය ලැබෙනවා නම් අරගෙ තියෙන උතණ්හාව නැති දුරු වෙනවා. මොකක් ගැන නිවැරදි අවබෝධය ලැබෙන? කාය ධම්ම චිත්ත ධම්ම කියන කාය වේදනා චිත්ත ධම්ම කියන මේ පිළිබඳව නිවැරදි අවබෝධය එනවා නම් ඒක පිළිබඳව උපාදානිය නැති වෙනවා. ඒක ස්වභාවය. අනිත්‍ය සයන තණ්හාව කියන එකේ තණ්හා සූත්‍රයේ තණ්හාව කියන්නේ මම වගේ කියන හැඟීමමනේ. සත්ව පුත්‍ර සංඥා. ඒකම තමයි දැඩි ලෙස ගන්න උපාදානයේ වශයෙන්. මම මගේ කියන එක පැනවෙන්නේ තණ්හාවෙන්. ඒක දැඩි ලෙස ගන්න උපාදානයි. ඒ දැඩි ලෙසගත් ත්‍රිසං සහගත සත්වක ඒක දැඩි ලෙසම තියෙනවා. ඊට බ්‍රහ්මාදී උදවියගේ ඒක ටික ටික අඩු වෙලා තියෙනවා. එච්චරයි වෙනස. අර සනස් මහනිදාන සූත්‍රයෙන් දැන් බැලුවේ ඒකේ අර පස්සට ගියාට බුදුහාමුදුරුව මේ තණ්හාවෙන් පස්සට ගියාට ඊට පස්සේ යටින් කියනවා ඒ අර වේදනාව විස්තර කරනකොටත් උපාදාන විස්තර කරනකොටත් මේ අර පහේ ඇති වෙන එක කියලා දත යුතුයි කියලා. ඒ කියන්නේ ශබ්දය එහෙම දත යුතුයි කියලා එනවා කියන්නේ අරක අතන තියෙනවා වගේ තමයි. ඉතින් අරක ඒ කියන්නේ මේ සලායතනේ තියෙනවා වගේ තමයි. ඒ කියන්නේ ඇහැ එක අර ඒක තමයි මම ඒක වෙනම පරියාය ක්‍රමයක්. එකම එක ඒ අයට ගෝචර වෙන්න කියපු එක ක්‍රමයක්. යාර යටින් කියලා දෙනවා වෙන වෙනම හැම එකටම. හොඳයි. එතකොට මෙන්න මේ ටික තමයි වටින්නේ. දැන් සූත්‍රයේ අවසාන ටික කිව්වේ නෑ. දැන් මෙහෙම ගියාම ඒක ඉවර කරගන්න බැරි වෙනවා. එතකොට දැන් හරියට මෙන්න මේ ටික හරියට මෙන්න මේ වගේ. දැන් මේ මොකක් ගැනද අපි ඉස්සෙල්ලා කිව්වෝ මේ අසෘතවත් පුතජ්ජණයට මේ ශාරීරිය පිළිබඳව කලකිරෙන්න පුළුවන්. නමුත් සිත පිළිබඳව කලකිරීම ඇති කරගන්න එතකොට ඒකට හේතුත් අපි දැක්කෝ. ඊට පස්සේදී මොන කවුරු හරි කෙනෙක් මේ පටිච්ච සමුප්පාදය දකිනවා. දැකලා ඒ පටිච්ච සමුප්පාදය මෙන්න මේ ඇති කල්ලි ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං ඉමස්මින් අසති ඉදං නොහෝති. මේ නැති කල්ලි මේ නොවේ. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ නැති නිරුද්ධ වෙන කල්ලි මේ නිරුද්ධ වෙනවා කියලා පටිච්ච සමුප්පාදයේ කවුරු හෝ කෙනෙක් අවබෝධ කරන පුළු පුළුහන් විදිහට පුළු පුළුහන් අවස්ථාවන්හි සිහියෙන් නුවණින් ඉඳගෙන ඒක අවබෝධ කරනවා. හොඳයි. හරියට දැන් මෙන්න මේ පරියාය මෙන්න මේ වගේ එකක් ණයක් දෂ්ට කරනවා කාට හරි. එහෙම දෂ්ට කරාම දැන් සිහි මුර්ජාවට පත් වෙනවා. දැන් මේ සියලු සත්වයොත් සිහි මුර්ජාවට පත් වෙලා ඉන්නේ. මොකේද මේ රූපයේ සිහි මුර්ජාවට පත් වෙලා ඉන්නේ. ශබ්ද රූපේ ගන්ධ රූපේ ඒ රූපවල සිහි මුර්ජාවට පත්ලා ඉන්නේ. එතකොට දක්ෂ වෛද්‍යවරයෙක් කාවහම එයා මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලාම මේ ඇඟ පුරා විහිදිච්ච විස ක්‍රමක්‍රමයෙන් අඩු කරනවා. මන්ත්‍රයෙන් බෙහෙතෙන් මේ විස බස්සනවා කියලානේ කියන්නේ. හිසේ හිස දක්වා වෙහි පැතිරිච්ච විස බස්සනවා. එතකොට වැස්සලා ඊට පස්සේ යාට ඇස් දෙක අරින්න පුළුවන් වෙනවා. ඊට පස්සේ නමුත් ඇඟ හොලවන්න එහෙම බෑ. එතකොට මොකක්ද මේ දක්ෂ වෙදදුරා කරන්නේ? මේ විස මෙන් උඩට තවත් නගින්න දෙන්නේ නැහැ කියලා තවත් පිළියමක් කරනවා. එතකොට තවත් පිළියමක් කරන කොහොම හෝ විස අර ගියපු තැනටම ගන්නවා. ගියපු තැනටම විස අර ගන්නවා. විස අරගෙන ඒ එතන දෂ්ට කරපු තැනටම පිළියම කරනවා. අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේත් මේ රූපය පිළිබඳව මෙහෙම විස්තර කළා. මේ හිතේ මේ ශරීරය පිළිබඳව සිත පිළිබඳව විස්තර කළා. හරියට අපි මේ සිහි මුර්ජා වෙලා ඉන්නේ මේ රූපය පිළිබඳව. රූප ඇහෙන් දකින රූප, කනින් අහන රූප, මේ දේවල් පිළිබඳව සිහි මුර්ජාවටපත් වෙලා ඉන්නේ. එතකොට මේ මුර්ජාවෙන් අවදි වෙන්න කරන පිළියම තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මය. තේරුණාද? එතකොට අන්න එහෙම අවබෝධ කරන කෙනා හරියට විස අර ශරීරයෙන් විස අද්දලා තුවාලේ ළඟට ගෙනාවා වගේ. අන්න එතකොට ඒවම් පස්සම් භික්කවේ සුතව ආර්ය ශ්‍රාවකෝ මෙන්න මේ විදිහට දකින සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ පටිච්ච සමුප්පාදයේ දකින ආර්ය ශ්‍රාවකයා පටිච්ච සමුප්පාදයේ උදයත් නැත්නම් පටිච්ච සමුප්පාදයේ හැට ගැනීමත් ඒ වගේම මේ අවිද්‍යාව නිරෝධයෙන් නිරුද්ධ වෙන මේ ස්වභාවයක් දකින කෙනා ඒවම් පස්සම් භික්කවේ සුතව ආර්ය ශ්‍රාවකෝ රූපස් මිම්පි නිබ්බින්දති රූපය පිළිබඳව කලකිරෙනවා කියලා කිව්වේ කරුණු දෙන අවබෝධයට පත් වෙනවා. වේදනාය පිනිබ්බින්දති වේදනාවෙත් කරුණු දෙන අවබෝධයට පත් වෙනවා, නැත්නම් වේදනාවෙත් කලකිරීමට පත් වෙනවා. සංඥාය පිනිබ්බින්දති සංඥාවෙත් කලකිරෙනවා. සංඛාරේසු පිනිබ්බින්දති සංඛාරේත් කලකිරෙනවා. විඥානස්මින් පිනිබ්බින්දති විඥානෙත් කලකිරෙනවා. නිබ්බින්දම් විරජ්ජති කලකිරුණු කෙනා කරුණු දැනගත්තු කෙනා සිත මුදවා ගන්නවා. විරාගා විමුච්ඡති නොයලෙන කෙනා මිදීමටපත් වෙනවා. විමුත්තස්මින් විමුක්ත්‍ය මීති ඥානං හෝති මිදුනහම මිදුනාය කියන ඥානය ඇති වෙනවා. කීනා ජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති. කීනා ජාති ජාතිය ශේකල කෙනෙක් බවට පත් වෙනවා. වුසිතම් බ්‍රහ්මචරියම් බ්‍රහ්මචරියාව ඉවර කළ කෙනෙක් බවට පත් වෙනවා. කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති. මේ මට තවත් මේ කරන්න දෙයක් නැහැ කියලා දැනගන්න. ඒ කියන්නේ සිහිය හැම වෙලාවකම යෑමි මිදුම් හිටුන් කියන සතර ඉරියව්වෙම මනාව වූ සිහියක් පිහිටලා තියෙනවා. එතකොට සත්පුද්ගලිය සංඥාවක් නෙමෙයි, එයා දකින්නේ මේක ක්‍රියාව ටිකක් විතරයි. දැන් අපිට තමයි අතීතයේ ජීවත් වුණු මම තාම ඉන්නේ, අනාගතයටත් එයා අරගෙන යන්නේ මේ පටිච්ච සමුප්පාදය නොදකින නිසා. තේරුණාද? හොඳයි, ඔන්න දැන් මේ පිළිබඳව ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන්. මේ රූපස්පින් රූපය ගැන දැන් අවසානයේදී මේ ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ධර්ම පහේ කලකිරීම මිදීම නොයලීම තමයි දේශනා කරන්නේ. දැන් එතෙන්ට එන්න බෑ. ඒ පංචස්කන්ධයේ නොයලීමට කලකිරීමට එහි නොයලී සිටීමට එන්න බෑ. මොකක් නැතුවද? පටිච්ච සමුප්පාදය ගැන අවබෝධය නැතුව. තේරුණාද? බෑ. ඉතින් එන්නේ පටිච්ච මේ ඇයි සත්පුද්ගල සංඥාව පැනවෙන්නෙම අර ස්කන්ධ ධර්ම පහත් එක්ක. ඒ ස්කන්ධ ධර්ම පහ පිරිසිද අවබෝධ කරන්නේ නැතුව ඒ සත්පුද්ගල සංඥාව දුරු කරන්න බෑ. ඒක දුරු කරන්න නම් අර පටිච්ච සමුප්පාදය දකින්න ඕන. මෙතනි තියෙන්නේ ඉන්නේ සත්වයක් නෝ, මෙතන තියෙන හේතුඵලවාදීව ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ කියලා දකින්න ඕන. දැන් ශබ්දයක් ඇහෙනවා නම් ඒ ශබ්දේ මම අහනව නෙවෙයි. එහෙම එකක් තමයි අවිද්‍යාවෙන් මෙන්නේ. මම අහනවා කියලා අදහසක් නේ අවිද්‍යාවෙන් මෙන්නේ, මට ඇහෙනවා. මට කියනකොටම ශරීරය මගේ වෙලානේ, අයිතියක් හංගවල. එහෙම එකක් නෙවෙයි ශබ්දයක් තියෙනවා. ඒක ඉතින් මේ විස්තර වශයෙන් කියන්න කියන්න වෙලාව යනවා. හැබැයි අවබෝධ කරන්න ඕක වෙලාවක් ගන්නෙ නෑ. ඒක හැනකොටම අවබෝධ කරගන්න පුළුවන්. හොඳයි. අද ප්‍රමාණව. එහෙනම් අපි මේ කියපු කාරණා පිළිබඳව ගැටලු තැනක් තියෙනවද නැත්නම් ගෙදර ගියාමත් මේක වේදනාවක් කියලා බනහපු මොකද මට මේක අහගන්න මේක මේ හැමදෙරම මේ විදියට අහන්න තිබුණා. හැමදෙරමගේ මේක මේ විදියට අහන්න තිබුණා. එහෙම වුණනම් තමයි හොඳ කියලා හිතෙන්න පුළුවන්. ඉතින් මොකද ගැටලුවක් තියෙනවද? මේ කියපු ටික තේරුණා. හොඳයි. එහෙනම් අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. පින්වතුනේ මේ උතුම් චතුරාර්ය සත්‍ය, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, මේ පටිච්ච සමුප්පාදය මහමූද වගේ හරියට ධර්මයේ අද දැන් ඔබ ඇත්ත යම් අවබෝධයක් ලැබුවද, ඒ අවබෝධය සමගින් ඔබ මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව තව තවත් ශ්‍රවණය කරනකොට, තව තවත් කරුණුකී කාරණා දැනගන්නකොට, අර මහමුහුද පතුලට කිඳා බහින කෙනාමයි ඒ මහමුහුද පතුලේ තියෙන විසිතුරු දෑ දකින්නේ, විසිතුරු බව දකින්නේ. අන්න ඒ වගේ මුහුදු වෙරළේ ඉඳගෙන අපිට මහමුහුදේ පතුලේ තියෙන ඒ විසිතුරු බව දකින්න බෑ. ඒ නිසා මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව මොහොතක් මොහොතක් පාසා හෝ මෙනෙහි කිරීමමයි වටින්නේ, දැන ගැනීමමයි වටින්නේ, අවබෝධයට පත්වීමමයි වටින්නේ. ඒ නිසා ඔබ මේ කාලය කැප කරගෙන, ශ්‍රමය කැප කරගෙන විහාරස්ථානයට පැමිණිලා මේ ශ්‍රවණය කළේ මේ උතුම් ගෞ ශාසනයක උගන්වන ගැඹුරුම කාරණා රාශියක්. ඉතින් බොහොම වටින කියන කාරණා රාශියක්. ඒ නිසා අපි මේ සිත් සතම් පහදවාගෙන සද්ධර්ම ශ්‍රවණය සිද්ධ කළා, සද්ධර්ම සාකච්ඡාව සිද්ධ කළා. මේ ਸਰව ප්‍රකාරයෙන්ම මමත් දේශකයේ හැටියට කරුණාව මෛත්‍රිය ඇති කරගෙන ඔබට කරුණ අවබෝධ වේවා. මේ කියන මටත් මේ ධර්ම කාරණා වහ වහ අවබෝධ විත්වා කියන ඒ අවබෝධ, ඒ කියන්නේ කරුණාව ඇති කරගෙනමයි දෙපාර්ශ්වය කෙරෙහිම මේ කාරණා දේශනා කළේ. ඒ නිසා අපේ හිත් තුළ කරුණාව ඇති වුණා, මෛත්‍රිය ඇති වුණා, දයාව උපේක්ෂාව ඇති වුණා, මේ ගුණධර්ම වැඩුණා. ඒ නිසා මේ ਸਰව ප්‍රකාරයෙන්ම සිදු කළා වූ සියලුම කුසල් දහම් ලෝකේ සම්බුදු සසුන සුරකින සියලුම දෙවි දේවතාවරු අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව මේ උතුම් අසිරිමත් බුදු සසුන බොහෝ දෙනෙකුට හිතසුව පිණිස ආරක්ෂා කරත්වා, රැක දෙත්වා. මේ උතුම් පින් අනුමෝදන් වන සිළු දෙවිවරු පාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියන අදහස් ඇති කරගෙන අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ඒ වගේම අප හැමදිනා නමින්ම මිය පරලෝකියා වූ සකල විද ඥාති වර්ගයාද මේ උතුම් බුදු සසුනේ සිදු කළා වූ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සසිරේ දුකක නංගින් අතුම් දෙත්වා. සැපයක නං ඒ සැපත වඩා වර්ධනය කරගනිත්වා. අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහස් ඇති කරගෙන අපි දෙවියන්ටත් ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදංගෝ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදංගෝ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදකනං ඒතං බුද්ධාන සාසනං මේ සද්ධර්මය ශ්‍රවණය කළා වූ පිනත් සද්ධර්මය දේශනා කළා වූ පිනත් කරන කොටගෙන ඔබ අප හැම දිනාටම ඒ උතුම් බුදුරු ලෝකේ පහළ වෙලා දේශනා කරන ඒ උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන්ට අවබෝධ කරන්ට මේ සර්ව ප්‍රකාරයෙන් සිදු කළා වූ සියලු පින් දහම් පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා කියනවා. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටංති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමිජ්ජතු ලබන සතිය තියෙන්නේ පුත්ත මංස කියන සූත්‍රය. කට්ටිය මේ එක අහලා පොඩ්ඩක් කියවලා ඉන්න. ඒක තමයි බොහොම වටිනාම දේ. වාසිය විස්තර කරන්න පුළුවන්. සුත්ත මංස සූත්‍රය.